හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනම මේ තම ගෞරවයෙන් අපි අද දවසේ පිළිගන්නවා සතියේ සඳුදා දවසේදී කරන්න ඕන ධර්ම සාකච්ඡාවට. ඉතින් අපි සඳුදා දිනයන් මේ මේ මාසය තුල යොදාගෙන තියෙන්නේ සතකතන් වහන්සේගේ ගුණයන්ගේ සම්භාරය තුළින් අපි පොදුවේ දන්නා වූ ගුණ නමය එකින් කරගෙන සාකච්ඡා කරනද. ඉතින් අද දවසට එදී තිබෙන්නේ මම හිතන්නේ අනුත්තර පුරුෂ ධම්ම සාර්ථී කියන ගුණය. ඒ ගුණේ සම්බන්ධ කරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරනවා කරලා නමුත් ඉන් අන්තරු ඒ ඔස්සේ අපිට තථාගත ධර්මයේ කොටස් විග්‍රහ කරගන්න අපි යොමු වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගැළපෙන ආකාරයටයි හැබැයි ඒත් ඉතින් ඒ නිසා අද මේ සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා මම ඉතාම ගෞරවයෙන් චිත්‍රා රාජපක්ෂ මහත්මියට සුපුරුදු විදිහටම ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි චිත්‍රා මහත්මිය. තථාගතයන් වහන්සේට නමස්කාර කරලා අද දවසේ අපිට සාකච්ඡා කරන්න තියෙන අනුත්තර පුරුෂ ධම්මසාරති උපමය ගැන අපි තේරුම් ගන්නයි උත්සාහය කියෙන්නේ. උනිසා සෑම කල්යාණ මිත්‍රෙකු දෙන්න ඒ ගැන අදහස් ඒ වගේම අපිට මේ දේ හරියටම තේරුම් ගැනීමට උපකාර වෙන්න කියලා ඉතාමත් කරුණාවෙන් ඉල්ලනවා. මෙතන අපි මේ වචන කියනකොට මතක් වුණා ධම්ම කියන එකයි ධම්ම කියන එකට අපිට වරදවන්න හොඳ නෑ. මොකද මෙතන ධමණය කරනවා කියන අර්ථයෙන් ධම්මසාරති කියලා කියන්නේ පුරුෂ ධම්මසාරති ධම්මනේ වචනය. ඒක අපි ඉගෙනගන්නේ අපි කලින් ඉගෙනගත්ත විදිහට අපි ගෞරවණීය රේරු කාර්යසාන වුණා. තියෙන විදිහට අපි ඒක තේරුම් ගන්නේ නැති ඉන්පස්සේ අපිට පුළුවන් කතා කරන්න. ඒකත් මෙන්න මේ විදිහටයි අනුත්තර පුරුෂ ධම්ම සාරත්‍ය ගුණය විස්තර කරලා තියෙන්නේ. ධනවනය කළ යුතු පුද්ගලයන් ඉතාම ශීලාචාර වෙන පරිදි, ඉතා ගුණවත් වෙන පරිදි, ඉතා ශාන්ත වෙන පරිදි, නැවත වෙනස් වී රෞද්‍ර නොවන පරිදි ධනමය කිරීමට සමත්වන බැවින්ද රජුන් විසින් හෝ චක්‍රවර්තී දෙවියන් විසින් හෝ බ්‍රහ්මයන් විසින් හෝ ධනමය කළ නොහෙන අති චණ්ඩ අති මානී අති කල්යාටිකයන් වෙද ධනමය කිරීමට සමත් බැවින්ද තථාගතයන් වහන්සේ ලෝකයේහි ධම්මයන් ධනමය කරන්නේ නතුරෙන් අග්‍රවන සේක. එබැවින් උන්වහන්සේ අනුස්තර පුරුෂ ධම්මසාරති නම්දු ලෝකයේ කාය බල, ධන බල, ඥාන බල, විද්‍යා බල, තාන බල ආදී යම් කිසි බලයකින් මත්ව ගරුකල යුත්තන්ට ගරු නොකරමින් යටත්වය යුත්තන්ට යටත් දැරමින් අන්‍යයන්ට කරදර කරමින් ගුණයතුන්ට අවමන් කරමින් හැසිරෙන උදඟු පුද්ගලයේ ධනමය කළ යුත්තය. කාය බල, ධන බල ආදී කිසි බලයක් නැතිද මෝඩකම නිසා අන්යන් පහත් කොටත් තමන් උසස් කොටත් සිතාගෙන සිටින සරුකල යුත්තන් දරු නොකරමින් යටත් යුත්තන්ට යටත් නොවමින් අන්‍යන්ත කරදර කරමින් ගුණවතුන්ට නින්දා කරමින් හැසිරෙන අවිනීත පුද්ගලයේ ඇතහ ඔහුට දමනය කළ යුතු එක් පුද්ගල කොටසකි. මෝඩකමම බලයකොට මෝඩකමම පණ්ඩිතකම කොටගෙන සිටින ඒතු විස ධමනය කිරීමට ඉතා දුෂ්කර පිරිසය. එවැනි අය බුදුවරුන් පිළ ධමනය කිරීම ඉතා දුෂ්කරය. අවිද්‍යාවෙන් අන්දව රාගාදී කෙලෙසුන්ට වසඳව පස්කම් කැප විඳිනම මිනිසකුට කරන්නට ඇති උසස් දේය සලකාගෙන කාමයන් ජලී සිටින විශාල ජනකායක් තුළ නැත්තා වූ ඔවුහුට ධමනය කළ යුත්තය. යනාදී වශයෙන් උන්වහන්සේගේ පොතේ පළමුවෙනි කොටස සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අපි දැනට ඇත්තටම අපි මේ බුදු දිනේ තේරුම් ගැනීම වගේම මේ මෙතෙක් අපේ ආපදේ කියන කොටම එක ආර්ථම හිතට ආපදේ තමයි මේ කතා කරන පුද්ගල තේරු කෙනෙක්ට. එහෙමනම් ඒ පුද්ගලයාගේ මොනවද මේ තියෙන ලක්ෂණ මේ කියපු දේවල් කියලා බැලිය යුතුකමක් අපි තුළ තියෙනවා කියන එක. ඒ වගේ මේක සඳහන් වෙන තථාගතයන් වහන්සේ විසින් ධම්මනය කරපු පුද්ගලයෝ නැවත ඒ තත්ත්වයට නොපැමිණ බව. එහෙනම් අද කාලේ අපි බැලුවොත් අපි දන්නව ගමනය කරන ක්‍රම තියෙනවා. රජයෙන් ගමනය කරනවා, තවත් මැරවරෙන් ජිංදල් ගමනය කරනවා. අපි දන්නේ විදිහට දේශපාලකයන් විසින් ගමනය කරනවා. එහෙනම් අපි කතා කරන මේ කතාවට යනවා සිද්ධියේ ගමනය කිරීම නොවැනි දෙයක්ද කියන එක අපි ඉතාම හොඳින් තේරුම් ගත යුත්තේ අපි ගමනේ නියුත්‍රයි නිසාමයි කියලා අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති. ඒ අනුව අපි අද සාකච්ඡාවට එකතු වෙලා මේ ගුණය ගැන තේරුම් ගැනීම උත්සාහයක යෙදෙමු. තෙරුවන් සරණයි හැම දෙනාටම. මම ගත්ත නිකාම භෝගී ජීවිතයක් ජීවනා කියන එකට තියෙන රුචිකත්වය ඒ සකනාකේ දිවකයි මාස දිවකයි විශේෂයෙන් පංච ඉන්ද්‍රියන් පිනවමින් කාලය ගත කරන්න පුත්‍ර කනත්තක් සිදුවු කෙනෙක්ද තවමත් තියෙන කෙනෙක්ද කියන එක ගන්නකොට මට තේරෙනවා ඒක අදවීමක් කියන දවසට වෙනවා ඒ අදවීමක් වුණා නම් උදාහු අඩුවීමක් වුණා නම් ඒ සියලු දේකම හේතු වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ කියන ධර්මය නිසා. මේ ධර්මය නිසා ඇතිවෙච්ච දැනීම නිසා, ධර්මය නිසා. ඒක හින්දායි අපි අද ඉන්ද්‍රිය ගමනක් කියලා දෙයක් අපි කරනවා නම් කෙනෙක් යම් කිසි කෙනෙක් ඉන්ද්‍රිය ගමනේ කිරීමක් නැත්නම් ඉන්ද්‍රිය සංවරය කියන එකක්වත් කරනවා නම් අපිට තේරෙනවා ඒ එකම හැම තැනම මොඩලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ පවිත්‍රය ධර්මය නිසා. එහෙම නැත්නම් අපේ කාමභෝගී ජීවිත ගත කරමින් ඒ කියන්නේ අපි අඩුපාඩුනේ මේ කර්මඵල ඉස්සාවට නොකර කුදුම විදිහට හානිකර වෙන ජීවිතයක් සමන්තත් හානිකර අනන්තත් හානිකර වෙන ජීවිතයක් ගත කිරීම තියෙන ප්‍රවණතාවය ඉතාමත් වැඩි. ඉතින් අද මේ තත්ත්වයට අපි මේ බුද්ධ ධර්මයේ ශ්‍රවණ කරන පිළිසක් හැටියට යම්කිසි සීලයක් රකින්න යම්කිසි ඉන්ද්‍රිය සංවර සීලයක් රකින්න ආදී වශයෙන් අඳුම ගන්න මේ බාහිර සමාජයේට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න හරි අපි ඉගෙනගන්න අපිව දමන්නේ රකින්න මේ බුද්ධඥාන මාර්ගයේ ශ්‍රීපත් ධර්මයේ නිසා කියන එක නම් හොඳටම පැහැදිලි වෙන බව තමයි කියන්නේ. ඒ වගේම දැන් අද ලෝකේ ගත්තාම අර චිත්තමහත්මිය වටක් කරා වගේ ගමනය කරන විදි ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මේ කාලේ ගත්ත රටක් තව රටක් ගමනය කරන්න ගොඩක් මේ සමුදායන් ගේනවා. ඒ කියන්නේ එක එක බාධක සමුනවා. ඒ කියන්නේ සමහර දේවල් ලබා දෙන්නේ ආහාර තව හිඟපත් එකටපත් කරනවා ඒ රට ගමනය කරන්න වුණා. ඒ ටෙන්ෂන්ස් කියලා කියන්නේ. ඒකවල ඒ වගේම තමයි මේ කාලේ වුණත් අපිට තේරෙන හැටියට මේ ඉහළම මට්ටමේ ඉන්න තුරු අනිත් අයව ගමනය කරන්න යනවා. අමත බුදුරජාණන් වහන්සේගේ ඒ ගමනේ කිරීම ගත්තාම ඒ ගමනේ කිරීමට ප්‍රධානම හේතුව තමයි උන්වහන්සේගේ තියෙන අප්‍රමාණෝ කරුණාගුණය. කරුණාව නිසාම තමයි කරුණා මෛත්‍රිය නිසාම තමයි මේ විදිහට කෙනෙක්ව ගමනේ කරලා මේ නිර්වාණ මාර්ගයට ගන්න යම්කිසි අවවාදයකට ලබා දුන්නේ ඒ විදිහට ගමනේ කරේ. ඉතින් මේ ගමනේ කරපු අය බුදුජානන් වහන්සේ ගමනය කරන්නේ ගමනේ කළාය බැලුවම ඒ ගමනේ කර සෑම කෙනෙක්ම බුද්ධ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ඒ නෛර්යානික ධර්මය එමත් නැත්නම් මේ පමුණුවන මොනවාද පමුණුවන්නේ මේ මාර්ග ඵලවලට පමුණුවන ධර්මය තුළ හැසිරීම ඒ ඵලය අත් කරගත්තා. ඒ වගේම බුදුජානන් වහන්සේ දැක්කනම් යම් කෙනෙක් ගමනේ කරන එකේ තේරුමක් නැහැ කියලා විකටක් අවශ්‍ය කරන පියවරවල් ගන්නවා. ඉතින් චන්ද සූත්‍ර වගේ උදාහරණ වලින් අපිට තේන්නේ අල්ලපු වැටේ හිටියක් ගමනේ කරන්න බැරි තරම් කෙලෙස් වැඩි පුත්කලේ හිටියනම් ඇතැම් අවස්ථාවකදී ඉගෙන කියනකොට කියන ගමනය කරන්න ගියා නම් මේ මනුස්සයා මේක වඩා කෙලෙස් තියෙනවා. ඒකේ තියෙන භයානකකම දැකලා එතනත් කරුණාව ප්‍රදර්ශ කරගෙනම ඒ ඇත්ත උපදෙස් නොදෙන්න ගියා. ඒතනත් කරුණාව මුල් වෙලා තමයි මේ දේවල් බුදුරජාණන් වහන්සේ කරේ. ඉතින් ඇත්තටම බලනකොට මේ පුරුෂ ධර්ම සාක්ෂිය ගැතිය අපිට අපි තුලින්ම දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ධර්ම සාක්ෂිය ගැතිය කියන එක තමයි කියන්න තියෙන්නේ. පෙරවන් සරණ සිරන් සරණේ දැනට මහත්තයා ඒ සම්බන්ධයෙන් ඇත්තටම අංගුත්තර නිකාය සතිස්ස නිපාත වෙන සූත්‍රයක් ඒකටම කියප දේවල් සඳහන් වෙන ශීෂ සූත්‍රය කියලා. ඒක කියන විදිහට මම කියන එකට කාටත් එක ප්‍රයෝජන ඇති. දිව ශීෂෙන් අසදනක බුදුරජාණන් වහන්සේ වෙනද එකත් පැත්තට ඉඳගත්තු කල්විතාකාරයෙන් යනවා කියලා ධර්මයේ ශීෂ නඹ අසෙන් කුදුතරිනේ ප්‍රසිද්ධය. නඹ අසෙන් ධර්මනේ කරන්නේ කුසීදේ වතාවස්සේ. සාමිනි මම මෙලෙසින්ද රළුෙන්ද ඒ දෙකින් මල අස්සෙන් ගමනය කරන්නේ කිය. කේසු ඉතින් අස්සෙන් මෙලෙසින්ද රළුෙන්ද ඒ දෙකින්ම කීකර නොකළ හැකි වෙනම් එකල්ලි නඹ කුමක් කරන්නේද? සතරපෙන් ආයේ වදාළහ. ඒ තුන් ආකාරයෙන්ම ලැබෙන්නේ කි අස්සෙන් අපගේ අදිරි පරිසරයක අවමානයක් ඇති නොවන කිසිත මරා ගමනි කේසු කිය. සාමිනී භාග්‍යතුන් වහන්සේ අනුත්තර පුරුෂ ධර්මචාරී වෙන කෙනෙක්. මෙන්නන්ට දවණය කෙරෙහි පුත්‍රයන් කිසි විශ්මනක සිට කිසි විචාරේ. කිසි මනද දවණය කෙරෙහි පුත්‍රයන් මෙලෙසින්ද විශ්මනයි. කලුවෙන්ද විශ්මනයි. ඒ දෙකින්ද දෙකින්මද විශ්මනයි. මේ කාය සුචරිතේ මේ කාය සුචරිතේ විපාකේ. මේ වාග් සුචරිතේ මේ වාග් සුචරිතේ විපාකේ. මේ මනෝ සිතරිතේ මේ මනෝ සිතරිතේ විපාකේ සිතරිතේ විපාක වශයෙන් මිනිස් ලෝකතන දේන උපතන මෙසේ අනුශාසනා කොට සිත්තුලෙන් හිටින නාග මෙලකින් හිටින කාය දුෂ්චරිතයන් විපාක ඒ අදිවශයෙන් මේ මාර්ගයේ තීරණ කරලා උන්වහන්සේ අවසානයේදී කියන දැන් තථාගතයන් වහන්සේ කෙනෙක් මම ඉස්මන්න බැරුණාම මිනිස් මරණ කියන එකත් එතන පිළිගත්තනේ. එතන තමයි අර ජයන්ත මහත්මයා කීපු අරණගේ අය අර මත් වැද්දක් සිඳ සීකර වැනි අය ඉවෙනි අයට ඒ වගේම අපි තව තහල තියෙන ඒ වගේම චන්න තථාගත මහන්සේ ළඟින්ම ඉඳපු චන්නව අනිත් ස්වාමිනාසයට කියලා කතා කරන්න එපා මෙයාට කියලා. ඒකට අපි කියන්නේ මේ ධර්ම දණ්ඩ සාමවනවා කියලා. ඒක තමයි දීපු ධර්මීම පැනවීම තථාගතයන් වහන්සේ කෙනෙක් ධනවැය කරන්න බැරි නම් එහෙම පුච්චලකින් අයින් වෙලා ඉන්න කියන එක තමයි කියන්නේ. එතකොට ඒ පුච්චලය තනි වෙනවම ඒ පුච්චලයට හිතන්න අවස්ථාවක් ලැබෙන නිසා වෙන්නේ පුච්චලය හදාගත්ත විතකාව ඒ අනුව අපි තවදුරටත් සාකච්ඡා කරමු. ප්‍රසන්න මහත්මයා ඔබතුමා රැඳෙන්නාට පෙරවන් සරණයි. අද ප්‍රසන්න මහත්මයා නෑ නේද? අද නෑ නේද? ඒක තමයි. මම මාධ්‍යෙන් නම් තව ටිකකින් සම්බන්ධ වෙනවා. ප්‍රසන්න මහත්මයා තමයි අපිට හොඳ දැනුම් දෙන්නවා පිට සාහිත්‍යයේ මේ කරන දෙක තුන කරීම දැනගත්තත් නැතිද මෙවන බලනකොට පයිතන් අපිට හොඳ කතා තියෙනවා. අපි බුද්ධ සාහිත්‍යයේ මොකද අංගුලිමාල ධම්මනේ ඒ වගේම සත්‍යක වෙනියය ඒ විදිහට හුඟා ධම්මනේ කරපු ඒ දේවල් තියෙනවා. ඒ හා සමාන අපිට එතනම ධම්මනේ කරන්න ඕන මේ විදිහ නතරය විතරක් කියලා. දැන් උන්වහන්සේ ඇත්තටම අපි බැලුවටින් පටාචාර වැනි අය කිසා ගෝතනී වැනි අය ඒව යම්කිසි විදියකින් දමනය කරා කියලා හිතෙන්නේ. මොකද උනාන්සේ මෙතන අර කොටෙක් කියනවා මේ අවිද්‍යාවෙන් වැටෙන අය. ඉතින් ගොඩක් වෙලාවට මම හිතනවා අපි වැටෙන දැන් මේ පොඩි කෙනෙක් නැති කියලා මේ අවිද්‍යාවෙන් වැටෙන අය දමනය කරන්නේ. එතකොට ඒ දමනය කිරීම සාමාන්‍ය ධමනය කිරීමකට වැඩි වෙනස් කියලා අපි තේරුම් ගන්න මොකද ඒ අයත් දැන් අපි සාමාන්‍ය විදිහට අරගෙන බැලුවොත් කිතා ගොතන වෙන කෙනෙක් ඒ දරුවා නැති වෙලා ඒ දරුවා කරපින්නගෙන එනතුන් ඇවිල්ලා ඉස්සරහින් වාඩි වෙනවාම උමාසයට වචන ඇකි වෙන්නේ දෙවිය පිළිවෙලා ගන්න බලන්නේ කොහොතරම් ගැඹුරක් තියනවද කියලා අද දවසේ අපි කෙනෙකුට එහෙම කරදරයකට පත් වෙලා ඉන්නකොට අපි වෙන කියයිද අපි මේ ලෝකෙක තියෙන එක කියන්න ගන්නේ අනේ ඔක තමයි මගේ තමම නාරය දෙන්න නා කියලා කියන්න ගන්නේ උන්වහන්සේක වචනයක් වචන වලවක් උතරයි කිව්වේ ලැබෙන සිහියලා ගැන කිව්ව කොටනම් අර කිතාගතනේට ඇත්තටම තමන්ගේ සත්‍ය ඉදිරිපත් කරන කෙනෙක්ව තමයි කියන්නේ එහෙම අංගුලිමාල අංගුලිමාල අර වගේ අලුත්නේ මරන්නේ දිවිතේන කොටත් එතුමා කියන කත නවතින්න තන කියන්නේ කියන්නේ නවතින්න අංගුලිමාල එතකොට අංගුලිමාල කියුවා මම ඔබ යන ගමන් මට නවතින්න කියන්නේ මොකද කියලා එතකොට අංගුලිමාලට කියන්නේ තථාගතයන් වහන්සේ වදිනවදට එතකොට කියලා මේ මම නැවතිලා ඉන්නේ ඔබත් නවතින්න කියලා අන්නේ එවැනි වචන තුළ ලොකු ගැඹුරක් තියෙනවා කියලා හිතනවා ඒ නිසාම අපි කියලා කියවෙන තේරුම් ගන්න උත්සාහ කරමු පද්ම මහත්මියට එක තේන්න පුළුවන් දාතුත් එක තේරුම් ගන්න අපිට කියලා ඉන්න පුළුවන් තමයි තියෙන්නේ ඒ කොහොම වුණත් මේ මාත්‍රකාවද යටත්තේ කතා කරන්න තරම් දැනීමක් මගේ මත නැහැ ඉගෙන ගන්න බැරි තරම් තරම් නැහැ හොඳයි ඒ අපිට තවත් කාටවත් කියන්න පුළුවන් දෙයක් නැහැ කතා කරගෙන යනවා හොඳයි තේරුම් ගන්න අපි තැන්න අඩමති මාත්මය ඉන්නවා පාරිත මහත්මයා ප්‍රියා මහත්මයා ප්‍රීත් මහත්මයා එහෙනම් අපි ප්‍රීත් මහත්මයා කියන එක බලමු නේද ප්‍රීත් ආගෙන ඉන්න මොකද මම මේ පොඩි ප්‍රශ්නයක් වගේ මට මතුණා දැන් පිටරාජපක්ෂ මහත්මිය පොඩක් ඉස්තර කරේ මේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එතුමා කියන්නේ උන්වහන්සේ මේ පෙරදෙනෙක් සාමාන්‍ය කලාකාරයෙක් දැන් ජයන්ත මහත්මයා කිව්ව ආකාරයට අපි පුදුත්තුන කියන්නේ ඒත් දහම එනිකටම ඇදහිමෙන් අපි අපේම මෙනෙහි කිරීම කියන්නේ අපි අර සෙල්ෆ් මේකක් වගේ වෙනවා. ඒකට කොහොම වේදෙට පොඩක් එකමද වෙන වශයෙන් අඳුර ගන්නවා කියල කියන්නේ දැන් මට හිතෙන දැන් පුදුමන කියනකොට දැන් බුදුන් වහන්සේ ධර්මයෙන් මෙනෙහි කළ ආකාරය තමයි චිත්ත මහත්මිය කියුවේ. අපි ධර්මයේ මෙනෙහි කිරීමෙන් අපි විසින්ම මෙල්ල වීමක් වගේ තමයි ජාත මාත්මේ ප්‍රේගෙන කොටස් පොඩි සත්‍යීමක් වගේ කරගත වැයකල විසින් කරන සර් ජාත මාත්මේ ඔබතුමාට වෙන වෙන්නේ දෙය ගැන කියලා සම්මයි හොඳයි හොඳයි හොඳයි ජානන වහන්සේ සමාජයේ සම්බන්ධයන් කරපු වලවට වැඩි අපේ මොළයේම නිර්මාල දැනි මිනිමරලා දැනි තාමත්ම කලු පරිත ඒ විදිහට ඉක්මෙව්වේ විදජනන් වහන්සේගේ කරුණාව සහිත වචන අවශ්‍යයි හිතෝනා කියන්නේ අතුම වේ පාලින් කියන ශික්ෂාව ඒකද ඒ ශික්ෂාව තුළින් තමයි කෙනෙක් ඒ තත්ත්වයට මනස ජීවිතයගෙන ඉක්මීමක් ඇති වෙනවා. ඉතින් නම් ඉක්මීම කියලා. ශික්ෂාවේ යෙදීම නිසා ඇතිවන තත්ත්වය. ඉතින් බුදුරජාණන් වහන්සේ අපි අද කතා කරනකොට කියන අපි මේ ඉතිපිලා ඉන්නේ උද්දෝත්පත්ති කියන කියන්නේ ඒක. කියන්නේ මේ උද්දෝත්පත්ති කියන කාලේ නැත්නම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් ප්‍රතිලා ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ කය අතහැරලා තිබුණාන් සෑවත් මේ ධර්මයේ කියන එක සජීවද කියනකම් අපි බුද්ධෝත්පාද කාලයක් කියලා තමයි මේකට කලකන්නේ. ඒ කියන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය ඉතාවම තමයි එදා යම් කෙනෙක් හිටුණා නම් ඒ දහමහලයි හිටුනේ අදත් හිටිනවා නම් ඒ දහමහලයි හිටුනේ බුදුරජාණන් වහන්සේගේ මේ වචනේ නිසා. ඒ කියන්නේ මේ වචනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය. බුදුරජාණන් වහන්සේගේ පිළිච්ච ගුණයක් නිසා තමයි මේ විදිහේ ශික්ෂාවක් හැනවීමක් නැත්නම් කියාවීමක් මගපෙන්වීමක් කියන එක ඇති වුණේ එදත් මේ විදිහයි අදත් මේ. එන්නේ බුදුදහම කියන එක ජීවමාන. ඒකෝ මේ බුදුදහම ජීවමානයි කියන්නේ මේ බුදු ගුණයක් ජීවමානයි. අත්ත වශයෙන්ම කියනවා බුදු ගුණයේ කියන එක ඉවරයක් කියලා නෑ. ඒ කියන්නේ එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී යම් කෙනෙක් ගමනේ වුණා නම් ඒ දහමින් අදත් ඒ දහමින් ගමන වෙන කිරිත් අනන්තයි. ඒ නිසා අපිට මේ දෙක අතර යම් කිසි සම්බන්ධතාවයක් නැත්නම් මේ දෙකම එකයි නැතිද වගේ හිතන්න පුළුවන්. ඒ තරම් වෙන මහිමයක් තිබෙන ඉස්සනේ තමයි අපේ උත්සාහයේ මේ ප්‍රති ගන්න කාල කීපෙනේ ඉන්නකොට සක්සම් මහත්මයේ කෙනෙක් තමයි ඉතින් අපිට. ඒක සංඥා දැනුම් අපි හිතුවටින් ඒ තථාගතයන්වහන්සේ වචන තුළින් කෙනෙක් සම්මනය කරස්සේ යන්නේ ඒ පුද්ගලයා සම්පූර්ණයෙන්ම සත්‍ය තේරුම් ගත්ත නෙවෙයි නේද? මොකද එහෙම කියවහම දැනෙන පුද්ගලයා තමයි තථාගත ධර්මයට යොමු වෙන්න ගන්නේ. දැන් ගොස් කතා වල සඳහන් වෙන විදිහට දැන් සත්‍ය කියන්නේ අය ඒකට එන්නේ බුදුහාමුදුර පරාද කරන්න කියලා ඒ වගේ සම්මානෙන් වැඩි අය එහෙම ආවහම ඒ එකේසයිට උන්වහන්සේ කතා කරපු විදිය සාමාන්‍යයෙන් වෙනස්. ඒ පුද්ගලයා විදිහට ඉතාම ඉතින් අපිට ඒ හැකියාව නැහැ කියලා හිතනවා. ඒ දේශනා ආදේශනා පාටිහාදී කියලා උන්වහන්සේගේ යමක් කියවහම ඒ දේ අහගෙන ඉන්න කෙනාට සම්පූර්ණයෙන්ම වැටහෙන විදිහට උනාගේ මේ සාත්‍යයක් තිබුණා කියන්නේ අපිට තේරෙනවා. දැන් අර වචන කීපයකින් මෙලෙක්කුණු හිතට උනාන්සේ ඊට පස්සේ ගැඹුරුම දහම දෙනවා. ඒ අනුව තමයි ඒ අය නැවත වෙනස් නොවන පරිදි ඉක්මනට යන මොකද හැම කතාවකම අවසානයේ තියෙනවා උනාගේ ඉදිරිපත් කරන ඒකම්බුක්ඛය අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංඛාර අනිත්‍ය විඥාන අනිත්‍ය ඒකම්බුක්ඛය අනත්ත වේදනා අනත්ත ආදී වශයෙන් කියලා සබ්බේ ධම්මා අනත්ත කියන තැනට යනකම් උන්වහන්සේ ඒ අයට කියනවා. ඒ කියන්නේ අර දැන් අපි අද කාලේ විදිහට බැලුවහම අපි දැන් ගැඳ මහත්මයා කියන කාරණාව ආදරේ දැන් අද කාලේ මම කෙනෙක් මට්ටු කරන්න කියලා නියන්නේ. ඒ මට්ටු කරන්නේ තමන්ගේ බලය තුන්නලා. නමුත් මෙතන තථාගතයන් වහන්සේ කරේ ධර්මයේ බලය තුන්න ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් සමාර්ථනෙන්න දැකලා ඉක්මනයි. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ ධර්මයේ තියෙන ගුණ මේක සම්බන්ධ වෙන්න ඕන කියලා හිතනවා. මොකද හැම කෙනෙකුටම අවසානයේ දහම් දෙකක බව සඳහන් වෙනවා. ඉතින් ඒ කරුණත් මම හිතුවා ඉදිරිපත් කරන්නම් කියලා. පාණිත මහත්මයා ඉන්නවද? හොඳයි. ඒක ආපාසන මහත්මයා. ඒකයි. තමයි සිළු දිනාසම ඇත්තටම මම වර්තමානයේ අතීතයට ගෙනියන්නම් ඔකලෙන් හැමදාම ඇත්තටම වර්තමානයේ ගාතයි දමණය උනේ ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඇත්තටම ගොඩ නරක කරපු කට්ටිය අවසාන කාලේ සීලේ රැකලා සීලේ තුලින් ඒගොල්ලන්ගේ මේ සිතවල් හදාගෙන මේ තමන්ගේ ජීවිතය යහපත් කරගත්තා. ඒ තුලින් කොහේ ගියාද කියන එක නම් කියන්න දන්නේ නැහැ. උන්ට සමහර ධර්ම පුද්ගලයන් මම දැකලා තියෙනවා ලංකාවේ බොහොම ඇත්තටම හිරේ පවා ගියපු තුලේ හිරෙන් ඇවිල්ලා ඊට පස්සේ බොහෝම මේ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඉතින් ඒගොල්ලෝ දැමණිය වුණා. එතකොට ඒ වගේ චරිත බොහොම තියෙනවා. ඇත්තටම මේ මාසවල වුණත් අපි සිල් අරගෙන අපි අපේ හිත ගමනේ කරනවා සීල අට සීලේ අරගෙන දස සීලේ අරගෙන එහෙම නැත්නම් විවස්ස දස සීලේ අරගෙන ඒ විදිහට අපිත් අපිව දමනේ කරගන්න. එතකොට කෙනේ රාග චරිතාරි මෝහ චරිතාරි ඒ සියලුම චරිත අපි දමනේ කරගෙන දැන් මම අතීතයට ගිහිල්ලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ ඇත්තටම මම කියන්නම් මේ අංගුලිමාල මහ රහතන් වහන්සේ අහිංසක කුමාරයලා ඒ ඉන්න එතුමාට සිද්ද ජවය පෙර කරන දෙපිනක් නිසා කේසර සිංහේ තම සද්ද කරනකොට ඒ සද්දේ ඉවර වෙන්න තැනට දුවන්න පුළුවන්ලු ඒ තරම් ජවයක් තියෙනවා. ඒ වගේ ජවයක් තිබ්බ මේ අංගුලි මාලක තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට ඉද්ධිපාතිහාර පාල දමණය කරේ. කෙනෙක් සුදුසු පුද්ගලයාට ඒ සුදුසුදී දෙන්නට ඒක දමණය කරන්න නැහැ නිසා. ඒ වගේම තමයි ආලෝකයක්ෂයා බ්‍රහ්මාමේ කෙනීමේ දේව කෙනියක් සභාවට දේව සභාවයට ගියහම පණිවිඩේ ඒ ගෙදර ඉන්න මුරකාරෙක් වෙන යක්ෂයා ගිල්ල කිව්වහම මේ සාතාගිර හේත්මවත්ත කියන යාළුව දෙන්නක් කියලා තිනවා අද නම් ගමනේ වෙනවා කියලා. ඒකට කීර්තිගත මේ යක්ෂයා උදහලා තිනවා මහමේරු පර්වතයේට මේ හෙළවෙන තරමට ඒ කියන්නේ ශබ්දය නගලා තිනවා ඒ බුදුරජා කියන්නේ ධර්මයේ සඳහන් වෙනවා හතර පාරක් පිටරෙද තුන් පාරක් පිටරෙද කොහෙද තුන් දඹදිවම ඇහෙන්නේ ශබ්ද ඇහිලා තියෙන එකක් සුතරජිතම අහංසිය සුතරාජා කියලා අන්තිම කියන්නේ අර යුද්ධයට එනකොට කරපු එකක් මේ ආලෝකයක් කරත්තා තව කීප වතාවක් වෙච්ච වෙලාව. ඉතින් ඒ වගේ සුද්ධලිය බුදුරජාණන් වහන්සේ දමනය කරා. එතකොට අර බක්කත් බ්‍රහ්මයා කියලා ඉන්න බ්‍රහ්මයා හිතාගෙන හිටියා ඉන්න තැන එනියතයි කියලා බුදුරජාණන් වහන්සේ දවල් දාණි අරගෙන සහස්‍රයක ඉන්නකොට බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මයාට හැටෙල්ල සිටෙල්ල දැන්නගෙන තමයි බුදුරජාණන් වහන්සේ අහස්සට එකෙන බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා පහළ වෙලා ඒ බ්‍රහ්මයාට ධර්ම කරුණු කියලා එයා හැදුව බුදුරජාණන් වහන්සේගේ හිත වසී කරලා බුදුරජාණන් වහන්සේ නැතනියෙන් තලස්සන්ද ඒ වගේ එක කරන්නේ බුදුරජාණන් වහන්සේ නොපෙනී ගියා ධර්මයට ධර්මයට මේක කරගන්න බැරි වුණා. ධර්මයා තමන්ට නොපෙනී යන්නේ කියලා හැදුවට තමන්ට පෙන්න නොපෙනෙන්න හම්බුන්නේ සිත වසී කරගන්න තමයි. ඒක බුදුරජාණන් වහන්සේ ඉතින් නොවේවා කියලා. එතකොට එවැනි සත්‍යයේ ඒ ක්‍රේ සංසාර සාගරේ වේ ආපත්‍ය පුද්ගලයේ පුද්ගලන්ට ඒ සංසාර සාගරේ මිදෙන්න වාසනාව තියෙන තැනක් තියෙනවනම් බුදුරජාණන් වහන්සේ සෞගණන් හරි යනවා. ගිහිල්ලා ඒ ස්ථානේ වැඩ ඉඳලා ඒ ස්ථානෙට වැඩම කරලා හරි ඒ සීකට් නෝ දැන් එක තැනක තියෙනවා අර සුප්පබුද්ධ කියලා කුෂ්ඨරෝගී බුදුරජාණන් වහන්සේ දැක්කා මෙයා විතර මෙතෙන් තෝරන්න ඉන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානෙට ගියා. ඒ වගේම තමයි අර කේශ කර්ම කියන දුව. ඒ දුව විතරයි තෙන්දි මේ මෙතෙන්ම මාර්ගඵල ලබන්නේ. ඒකට ඒකෙන බුදුරජාණන් වහන්සේ ඒ නිසා මේ පලාතට වැඩම කරා. ඉතින් ඒ දේශ අතින් අපිට තේරුම් කරගන්න පුළුවන් අනුත්තර පුරුද්දන් සාර්ථී කියන ගුණය කියන එක බුදුරජාණන් බුදුරින්ටම ආවිනික දෙයක් බොහෝම විශේෂ වශයෙන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සංඝයාට එසේම කියන්නේ කරන්න මේ උපකාර කරන්න කියලා කිව්ව විශේෂයෙන්ම සැදී මුගලන් මහ රහතන් වහන්සේට වැඩමලා මේ අපේ මේ දේවදත්ත මේ ස්වාමින් වහන්සේ විසින් රැගෙන ගිය 500ක් ස්වාමින් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න කියලා. ධර්මයේ දේශනා කරනකොට සැදී මුගලන් රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරන මුගලන් රහතන් වහන්සේ ඉද්දීපාද වඩල වලින් මේ නිකන් දැන්ට අපි හිතන විදිහට ෆිල්ම් එකක් පෙන්වනවා වගේ හැම දෙයක්ම පෙන්වලා මේ ඒගොල්ලන්ට 500ම මාර්ගඵලලාභී විදිහට මේ ඔක්කත්ට පත් කළා. ඒ වගේම ලංකාවේ ඔයගොල්ලන් දන්නේ නැති අර මිලක් තිස්ස කියන වැඩි පුද්ගලයා පතික් මරල් තමයි නැහෙනවද? තමයි මිලක්ක තිස්ස කියන ඒ වැඩි කරුණය අන්තිමට කොච්චර උත්සාහ ගත්තද කියතොත් මහාන වෙලා මේ මේ සිදිරි වලින් හදපු මේ පොඩි ඩංගරයක් ඔළුවේ තියාගෙන වතුර දාලා වැසිච්චි භාවනා කළා තමයි අන්තිමට අනාගාමීත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ අපායට ඒ කියන්නේ පෙරේත පුද්ගලයේ සිදුවෙච්ච හිටියට වතුර බොන්නවත් බැරි තරම. ඒ තරමට හිටපු පුද්ගලයා ධම්මන වෙලා සංසාර සාගරේ මෙදෙන්න ඇතුළට ලැබුණා කියලා කියන්න පුළුවන්. ඒක තමයි සම්මා සීල දෙනවා. ඒ මොහොතේම නිමුවා ඒ ගතිගුණ මතක් වෙනකොට ඇත්තෙන්ම මේ බුදු ගුණ ගැන මතක් කරනකොට මම ගොඩාක් වෙලාවට ඒ කිසා ගෞතමී බුදු ධර්ම අරගෙන මේ මැරුණ දරුවා කරේ තියාගෙන සැනින් තැන්ට යනකොට පොතනින්වත් පහණයක් නැහෙනේ. අර චිත්‍ර මහත්මිය කිව්වා වගේ එක එක කියන්නේ අපිටත් උන් වෙලා තියෙනවා. හරි ඕ මොනවද මේ වගේ කියලා නම් සතාගතයන් වහන්සේ මේ මොනවක්වත් කියන්නේ නැතුව සනීප කරලා දෙන්න පුළුවන්. හැබැයි මට කවුරුත් මේ පොඩි දෙයක් ගේන අබ හරි සුලබයිුනේ මේ ඉන්දියාවේ. ඒකත් ඒ වගේ පැනකින් කියලා එයාටම අවබෝධ වෙනකන් අර මේ දවස්වල මේ දැන් කියනවා වගේ මේ රිවර්ස් සයිකොලොජි වගේ තමන් තුළින්ම අවබෝධ කරගන්න ඒ වගේ පුදුම එහෙම ඒ එක දෙයක් ගැන හිතනකොටම පුදුම මේ ශ්‍රද්ධාවක් මේ තථාගතයන් වහන්සේ ගැන ඇති වෙන්නේ කියලා ඒ වගේ දෙයක් තමයි මම කියන්න තියෙන්නේ දැනට සේවන් කරන්නයි. එනම් තමයි මායල් මාසේ බොහොම කිනකද ඒ වගේ දේවල් අපිට මතකයට ආවහම තමයි අපිට මේ පුරුතම සාර්ථේ ගුණේ තේරෙන්නේ හොඳට. මොකද අපි නිතරම හිතන මේ දර වැඩවල විතරයි දමණය කරන්න ඕනේ කියලා. එහෙම හිතනකොට දැනෙනවා මේ මම නම් ඉතින් හොඳයි නේ මම දමණය කරන්න දෙයක් නැහැ නේ හොඳ තියෙන්නේ. ඔක්කොම දන්නවනේ මම. එතන එතනදී අපිට තේරෙනවා දැන් සාමාන්‍ය විදිහට අපි වෙන හිතුවට මෙවැනි අවස්ථාවක් ලැබුණාම අපි මොන වගේ ඇසිරෙයිද ඔය කිතා බොන්සමියට වැඩි වෙනස් ආකාරයකින් අපි ඇසිරෙයිද කියන එක නැත්ද කියනක අපි තුලින්ම අපි දැකලා තේරුම් ගත යුතු දෙයක් වෙනවා. නිකමට හිතලා බලන්න ඒ පැත්තේ අපතාවොත් අපි මොකද කරන්නේ අපිට මේ මෙහෙම කිව්වත් අපි ධම්මනේවේ දේශන කරනටත් කියයි අනේ ඔයාලන් කියයි ඔහොම මේ මට මේ මේක වෙලා තියෙන මගේනේ නැති වෙන්නේ එහෙම කියන අපි තවදුරටත් ඒක තවත් අපේ පැත්තටම ඉදිකින් වෙන්න අවශ්‍ය විදිහට අපි ඒක හදාගන්න ඉඩ තියෙනවා. නමුත් තථාගතයන් වහන්සේගේ දේශනා පාඨයාවේ විදිහට උන්වහන්සේ ඒ විදිහට නොයෙකුත් ක්‍රමවලින් ඒ පුද්ගලයාට අවශ්‍ය විදිහට වැටහෙන විදිහට දැන් මේ මානවත් කිව්වා වගේ කිව්වේ නෑනේ වාඩි වෙන්න බර ටිකක් කියන්නේ කියලා. උන්වහන්සේ කිව්වේ ඒන්න අබ ටිකක් ගන්න කවුරුවත් නැති යුත් තැනකින් මන්නේ බබාව සමීප කරලා දෙන්නම් කියලා. මොකද ඒ වෙලාවේ ඒ චිතාගත විදිහට ඇහෙන්න සුදුසුම දේ තමයි උන්වහන්සේ කිව්වේ. එයාට වෙන මොනවා කිව්වත් වැඩක් නැහැ. මොකද ඒ වෙලාවේ ඇහෙන්න ඕනේ මේ දරුව සමීප කරගන්න. ඒකම උන්වහන්සේ අරගෙන එතුමියට පැහැදිලි වෙන විදිහටම ඒ දේ සිදු කරා කියලා කියනකොට අපි තේරුම් ගන්න ඕන අපිටත් ඒ හැකියාව තියෙනවාද. එහෙම නැත්නම් අපිට ඒ හැකියාව තරමකට හරි පුරුදු කරගන්න පුළුවන්ද කියන එක අපි දකින්න උත්සාහයකට යොදමුම එතන අපිට අනුත්තර වෙන්න බැරි වෙයි. නමුත් යම් කිසි විදියකට තරමකින් හරි කෙනෙකුගේ දුක නිවීමට අපිට පුළුවන්කමක් ඇති වෙයි කියලා. ඒක තමයි අතුල් කරන්න කැමති. අපිට අනිත් කල්‍යාණ මිත්‍රත් එකතු වෙනවා නම් තව සාකච්ඡා. සිංහත් මහත්මයා ඔබතුමා ළඟ අපිට එකතු වෙන්න පෙරවන් සර්ණයි. පෙරවන් සර්ණයි. මම කලකඩ කරනවා අලුත්තර පුරුෂ ධර්ම සාරකින් සම්බන්ධයෙන් කල්ලාල මිත්‍රන් ඉදිරිපත් කළා. ප්‍රථමම අපේ සතන්දරක් කියන බාහාවල සතාගරමේ විතරම මතකයේ දෙයක් කියනවා හැම කිච්චම ඔබට එන්නේ මේ ආලෝක යක්ෂය එතකොට ඒ වගේ ඒ විශේෂ යක්ෂය නම්න්න ඒකෙන්දී කරන විද්‍යාත්මක තමයි චුචිලෝම ඒ වගේ ඒකෙන්නේ තමයි නිකන් ඒකත් පැත්තක ඉඳගෙන මේ අපි සාමාන්‍යයෙන් බලහලකට එහෙම තමයි යාන්නේ දමනය කිරීමට හැකියාවක් තියෙනවා කියලා. මේ ආකාරයක ප්‍රතිහාරයෙන් දමනය කරන්න පුළුවන් කියලා. ඒකත් තමයි මේ විද්ධි ප්‍රතිහාරය. විද්ධි ප්‍රතිහාරය කියලා කියන්නේ අපි සාමාන්‍ය විදිහට සයිකික් පවර් වල. ඒ කියන්නේ අර යමක් මහ ප්‍රතිහාරය වගේ ඒවා විද්ධියෙන් ඊටාමත් ජීවන මාර්ගයක් ඇතිගෙනකොට කරන්න පුළුවන් දේවල්. ඒවා උනා බුදුරජාණන් වහන්සේ ඒ කරලා ඒ ආකාරයෙන් ඒ තැන්වලදී ධම්මනේ කිරීම සිදු කළා. ඒ වගේම තියෙනවා මේ ආදේශනා ප්‍රතිහාරය කියලා කියන්නේ ඇත්තටම ඒකට කියනවා හරියනියන් ටෙලිපතික් පවර්ස් වගේ. ඒ කියන්නේ අනේ අනිත්‍යයේ දුක් කියවන්න පුළුවන් ගැතිය ආදී දැන් කෙනෙක් යනවා නම් එනවා යන්නේ යන ගමන දිහා බලලා හරි මේ වගේ සුද්ධ දෙයක් ගැන කියන්න පුළුවන් ගැතිය වගේ ප්‍රශ්න මට තියෙන්නේ. ඊට පස්සේ අවසානයේ ගානේ අනුශාසනෙන් ප්‍රාතිහාර්ය කියනවා. අනුශාසනා ප්‍රාතිහාර්ය කියලා කියනවා. අනුශාසනෙ කියලා කියනවා මතන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මූලික වශයෙන්ම ධර්මයෙන් කෙනෙක්ව මෙල්ල කරනවා. එහෙමත් නැත්නම් අපි දමනය කරනවා. එතනට වක්ලාවට භාවිතා කරේ මේ ධර්මයෙන්ම දමනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ශික්ෂාවක පිටිටවලා ඒ කියනවා සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් ප්‍රඥා ශික්ෂාව දක්වා ඉන්න ඒ සිරිතියුම කියන තුරින් කරන ඒක තමයි අනුශාසනීය ප්‍රතිහාරය කියන්නේ. ඉතින් ඒක තමයි දැන් ඇත්තටම මේ සාහකල් තවටගෙන ඉන්න බුදුරජාණන් වහන්සේගේ අනිත් බුදුරජාණන් වහන්සේ අර ඉර්ධීන් සම්බන්ධව දුන්නේ බොහොම අල්ප වෙච්ච වටිනාකමක් තමයි ඉර්ධි පිළිබඳව දුන්නේ. අපිට මතක් වෙනවා අර දවසක් බුදුරජාණන් වහන්සේ අතුරු පිරිසක් අර ගඟක් තරණය කරන්න ගඟක් කොටකල අතට ගියාම ඒ සමින් එතරෙන්න මම හිතන්නේ බොහොම පොඩි මුදලක් තමයි ඒ කාලෙ හිටියට අය කරේ. ඉතින් දැන් ඒ ඔරුව අරගෙන ඒ තොටිය මේ පැත්තට එනකම් බලාගෙන ඉන්නවා. දැන් මේ කටිය විතර කරාන. ඊට පස්සේ එතනට ආව ඉරිදිමත් තව ධාත්මණයක් වගේ ඉන්නේ. එයා සරේ අපි හිතමුකෝ දැන් තමයි ලංකාවේ කතා කරනකොට 58ක් නැතර රුපියල් 2ක් කියලා. ඒ ගාන ගෙවන්න නැතුව ඒ ධාත්මණය සරේ ඉරිදි බලෙන් ගමින් හතක්තර ගියා. වතුර උඩින් ඇවිදලා යන්න හරි ඒ රුද්දේ ඉරිදිය පාලා අනිත් පැත්තට ගියා. ඒකත් මම හිතන්නේ එතන හිටපු කවුරුන් හෝ අහුවෙපු ප්‍රජානන් මහත්මයෙන් රෝහන්තේට මේ වගේ බලයක් කියන්නේ හැමෝම අරගෙන යන්න පුළුවන් බලයක් තියෙනවා ඒ විසින් ගියේ නැත්තේ කියලා. එතකොට කිව්වා මේ බලයේ තියෙන වටිනාකම එකෙන් දෙකයි නැත්නම් 58යි වගේ ඔය අර ඔරුවේ ගාන තමයි මේ ඉර්ධිය වටිනාකම වෙන්නේ කියලා. එහෙම ඉර්ධිය පාන නැහැ කියලා කිව්වා. ඒ ඉර්ධිය දැන්නේ අන්න ඒ වගේ බොහෝම සත්‍යා මට්ටමකට තමයි ඒ ඉර්ධියෙන් දැන්නේ. කියන්නේ ඔය මවන දේවල් ඊට පස්සේ ඉහිලින් යන්නේ වත්තේ අතුලින් යන්නේ වත් විච්චිහා යන්නේ වගේ දේවල් දෙන්නේ බොහොම අඩු වගේ. බුදුරජාණන් වහන්සේ වැඩි මාගේ දීප් එක තමයි මේ අනුශාසනීය ප්‍රාතිහාසික කියන එක. ඒ අනුශාසනාව තුළින් කෙනෙක්ට යහමගට ගන්න පුළුවන් නම් එයාගේ සිත ගමනය කරලා අන්න ඒක තමයි සුසත්කට පළකුවේ. ඒගොල්ලෝ තමයි මේ හැම ගමනේ කිරීමක් සඳහාම ඒ වගේ අනුශාසනාවෙන් සිස්ටමෙන්නේ ගමනේ කියලා. අපි දන්නා නාලාගිරිය අසාවේ කියන ගමනේ තියෙන බුදුදන්නාට ශක්තිය කරුණාවක් එක්ක තියෙන විශාල ශක්තියක් තියෙනවා. මම හිතන්නේ හත්ති රාජ්‍ය වරගානක ශක්තියක් තියෙනවා කියලා 16 දෙනෙක්ගේ විතර වැඩි ගන්නත් මට මතකනේ. බොහෝ ශක්තියක් කායික ශක්තියක් තිබුණා කියලා බුදුදන්නා. ඊට වඩා මානසික ශක්තිය, දිනුකර ප්‍රතිචේතන ශක්තිය, කරුණාව මෛත්‍රිය සමග කැටි කරගත් ඒ ශක්තියෙන් තමයි හැමෝම දමනය කරේ, විමුක්ති කර දමනය කරන්නේ. මේ උතුම් නිර්වාණ ධාතුව දක්වාම ඒ කෙනාට අවශ්‍ය කාර සකස් කර දීම තමයි බුදුදහම සිතින් කරේ. ඉතින් අපිට ඉතාමත්ම භාග්‍යයක් මේක ගැන කතා කරන එකත් මම හිතනවා අපිට තව තවත් ශ්‍රද්ධාව ඇති වෙන්න බොහෝ කොට හොඳයි දැන් තේරුම් ගන්න මම යොමු වෙනවා. මම හිතනවා මේ හොඳම තැනකට සාකච්ඡාව ගෙනාවා. දැන් තමයි මේ අපි එතෙන්ටම තමයි එන්නේ කියලා මට හිතෙන්නේ. මොකද මම සාකච්ඡා මුලදී කිව්වා වගේ අපිට වෙනත් පැතුම් වෙන්න පුළුවන්. හේතුව වෙනත් නෙමෙයි, මේ ඔස්සේම හේතු මොකටද මතක් වුණාද? තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙනවා බුදුන් දකින්න නම් ධර්මයේ දකින්නේ කියලා කිව්වා නේද? ඒතර බුදුන්ගේ ගුණ දකින්නත් වෙන්නේ අපිට නම් ධර්මයේ ගුණෙම තමයි කියලා හිතනවා. අර කීපදම සාකච්ඡා මුලදී මත විශ්මතුණා වගේ අපි ඇත්තටම අර අතීත කාලය අහලා තියෙන ඒ උදාහරණ අපිට බොහොම ප්‍රයෝජනවත්. නමුත් අර මේ අපි අතර අපි තුළ වෙලා තියෙන දමනේ වෙන මිමින් පවතින දමනේ වෙනම කරගත යුතු දමනේ ගැන කල්පනා කරනකොට අපිට හිතා ගන්න පුළුවන් මේ කුමක්ද මේ ගුණයෙන් කියවෙන්නේ කියන දේ. විශේෂයෙන්ම මට හිතුණා අහගෙන ඉන්නකොට අර හදිසියේ නිකන් ආවිෂය දා නටන ඔබ හිතන්නකො කොවිලේක වගේ තැනක ආවිෂය දා නටන මිනිසෙක් එයාව අම්බන් ඒක යනවා කියලා තමයි. සෝරි, ඇහෙනවද? දැන්ත මාත්‍යාට ඇහෙනවද? එතකොට මේ ඒ ආකාරයට කිසියම් අපි තුමුත් ඔය දෙක හිතන කෙනෙක් කෙනෙක් ගැන හිතුවා වුණත් එමන්ද මට මතක් නිකම් දිවෙලියට දාගෙන ආලෝක ආකාරය වෙන්නේ නැහැ. ඒකයි කතාන්ද නැතුව ගියා මට විතරක්ද දන්නේ. ඔව් සිතාමාත්‍ය ඔබතුමීට විතරයි ඇහෙන්නේ නැති මා එක අනිත් පැයට ඇහෙනවා කියලා හිතනවා. ඔබතුමී ගහනවද? මම ඔබතුමී ඩ්‍රොප් කරලා නැවත ගන්නම් ඈ. මම එතකන් කතා කරගෙන යන්න දැන් තමයි එතන ගන්න තමයි. ආ මං ගන්නද? ආ ඔය ගන්න මම. ඔව්. එනද ඔබතුමා මේ අහගෙන තින්න. කතා ගන්නකම. ඔව් මම කියාගෙන හිටිය කල යන මිත්‍රයනි මේ මගේ ප්‍රශ්නෙකට යොමු වෙන්නේ මේ අහන්න ඕනේ. මම සාමාන්‍යයෙන් මම කියන්නේ නැහැ දේවල් මට ප්‍රශ්නයක් අහගන්න ඕන කමුද මේ පසුබිමක් හදාගන්නේ. විශේෂයෙන්ම මට හිතු මට මගේ මනසට ආවේ මේ මනසට එනෝනේ චිත්ත ඇහිලා මට ආවේ. ඉතින් මේ දිවෙදියට දාගෙන දඟලන නිකන් එහෙම ළඟ තොවිල්ගේ තොවිලේක මේ ආවේශ වල නගලන මිනිස්සෙක් වගේ. ඉතින් එහෙම කෙනෙක් ආම්බම් කරන්න එහෙම නැත්නම් දමනය කරන්න මිනිස්සු වෙර දන්න හැටි මතක් කරගන්නකොට ඉතින් ඒක extra දමනය කිරීමක් නේ. ඉතින් මට හිතුණා ඒ වගේ නේද මේ මම ඒ වගේ නේද මේ මානසිකත්ව ගැන කියන්නේ නැහැ. මම කියලා ගත්තන් පස්සේ මම පොදි වෙන හැමෝටම මම එහෙමනේ. මම දිව දික් කරගත්ත ගමන්මයි ඉන්නේ. කන මහ ලොකුට දික් කරගත්ත ගමන්මයි ඉන්නේ. මහ ලොකු ඇස්ගෙන් දෙකක් තියාගෙන ඇස් මහ ලොකු ඇස්ගෙන් දෙකක් තියාගෙන ඉන්නේ. කොහෙන් කොහෙන් ගල්ද ගන්න. අංගේ හරමර 20 කට කර දඟලනවා. මොකක් හරි ස්පර්ශ කරගන්න. පිස්සෙක් වගේ හෙදුවනම් මෙහෙ දුවනම් දඟලනවා නිකන් අම්බම් කරගන්න. වැරුව. මම කරේ නම් ඒකයි මුළු ජීවිත කාලේ පුරාම. අදටත් මම නතර වෙලා නැහැ. මේ මාව දමනය කරගන්න තමයි මේ තථාගත ධර්මයේ ප්‍රයෝජනවත් වෙන්නේ. මොනනම් තථාගත ධර්මයට පමණක්මයි මාව දමනය කරගන්න කරන්න පුළුවන්. ඒ තථාගතයන් වහන්සේගේ ගුණ තියනවා කියලා කියන්නේ තථාගතයන් වහන්සේගේ ධර්මයට තියෙන ගුණමයි කියලා හිතනවා. එතකොට අන්න ඒ ගුණය ගැන අපි කතා කරන්නේ අද. අන්න ඒ ගුණය අන්න ඒ කොටස දැන් තමයි අපි දැන් රසන්ට යොමු කරා. ඒකයි වැදගත් දෙය කියලා. අන්නේ ගුණය ගැන අපි පොඩ්ඩක් දෙමෙතින්නම් කතා කරමු. මට ප්‍රශ්නයක් තියෙනවා. මේ මම ඔන්න ප්‍රශ්නෙ කිලිම වෙනවා. ඒක මේක පොඩ්ඩක් ඩිස්ටර්බ් වුණා කියලා හිතේ. නමුත් ඔයගොල්ලන්ට කනෙක්ෂන් එක වෙනවා නේද? කනෙක්ෂන් එක දැක්කා. එහෙනම් අපි කියන ප්‍රශ්න මේ ආයතන මම කිසියම් ස්පර්ශයක් හදාගෙන මේ යන ගමනක් නේ. මේ ආයතන හදාගෙන යන ගමනන්නේ. මේ ආයතනය හදාගෙනමින් සියෝසි සංස්කාර කරගෙන ක්‍රීමේ යන ගමනක තමයි මම ඉන්නේ. ඉතින් ඒ ගමනක් වීමක් ගැන තමයි මේ අපි කතා කරන්නේ. එවනම් ආයතන හදන්න නැත්නම් මම යම් කිසි දවසක මොහරි අද දේම කල්ලාන චහවතිනම කියනවා සලායතන නිරෝධ වුණොත් එයාට එයාට නැවත භවයක් සකස් වෙන්නේ නැහැ කියලා කියනවනේ. නැද්ද? භවයක් සකස් වෙන්නේ නැද්ද? ඒ ඔක්කොම ප්‍රශ්න. සලායතන යම් කිසි නිරෝධ වුණොත් එයාට භවයක් සකස් වෙන්නේ නැද්ද? එතකොට ඒ සලායතන නිරෝධ වීම සිදු වෙන්නේ ඒ විදිහට භවයක් සකස් නොකරගත්තා වූ කෙනාට පමණක්ද? එහෙම නැත්නම් මට මේ කතා අහන ප්‍රශ්න යන මට භාවනාවකදී වගේ අවස්ථාවකදී කිසියම් මොහතකට හෝ සදායතන නිරෝධයක් සිද්ධ වෙන්න පුළුවන්ද? ඒ මොහතකට හෝ සදායතන නිරෝධයක් මගේ සිදු වුණොත් මම භාවනාවෙන් ඔබට කියලා එදී ජීවත් වෙනකොට මම නැවත සදායතන ඇති කරගෙන මින් තමයි ජීවත් වෙන්නේ. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? ඒක පැත්තකින් අනිත් පැත්තකින් අර අපි ඉස්සෙල්ලා කිව්ව තත්ත්වයේ සදායතන නිරෝධයක් ඇති වුණාම මේ යෝසි නිර්වාණය නිබ්බානේ එවහත්තන් සංසාර ගමන කෙලවර කරපු රහත් වහන්සේ කෙනෙක් නැවත කටයුතු කරන අවස්ථාවේ මේක ස්ථාපන ප්‍රශ්නයක් බව මේක පත් කරගන්න එපා නකොට හිතන්න නැවතපත් වූ අවස්ථාවට පත් වෙනකොට ඊ නැවත ආයතන සකස් කිරීමක් සකස් වෙනවා නම් සදායතන නැවත සකස් කිරීමක් සිදු වුණාද කොහොමද ඒක තේරුම් ගන්නේ එහෙම නැත්නම් අපිට මේ සලායතනේ කියන වචනේ හදිසියේ ඩිෆයින් කරගන්න මේ මොකද්ද මේ සලායතනේ කියලා කියන්නේ කියන කාරණාව කොහොමද තෝරාගෙන උතුර පොඩි වැරද්දක් තියෙනවද මේ කතාව මේ මම මගේ කල්ලාන් මිත්‍රයෙ මගේ අපිට මොකද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්නේ අද උදේ බොහෝ විවිධ කතා කරලා තිනවා නමුත් ආයෙත් අලුතෙන් පොඩ්ඩක් හිතලා අලුතෙන් දන්න දේවලුත් එක්ක පොඩ්ඩක් එකතු කරලා මේක ගැන පොඩ්ඩක් කතා කරන්න අන්න එහෙම කරගත්තු කෙනා දමන වෙච්ච පුද්ගලෙක් වෙනවා තථාගතයන් වහන්සේගේ අනුත්තර කුරුස ධම්මසාරති ලක්ෂණය ඉස්මතු කරගත් තැනක් වෙනවා ඒක. එමුණ අපි මේ ලක්ෂණය ගැනමයි මේ කතා කරන්නේ. මේ මේ මේ කුච්ච ගැන පොඩ්ඩක් අවධානය යොමු කරමු මේ ටික. ඊටම ගෞරවයෙන් එවෙන්නම් කල්දාන විචු කාට හරි කියන්න කියලා. ඊට පස්සේ ජීයන් තුමාට කෝඩිනේට් කරගෙන කරන්න හොඳයි. මම ප්‍රශ්න අහුවා මට කියලා දෙන්න කියන කට්ටිය කිව්වා. අපි තිරන්තමයි ජලත්මාත්‍ය කීප වචන ගොඩාක් වෙන වෙනම තීරණාට ගැටලු මොකක්ද කියලා මුලින් ගැටුනේ නැහැ. හොඳයි අපි එහෙනම් ගැටලුවක තේරුම කෙනෙක් ඉන්නවද කියලා බලමු. ඒ මාර්ගතමේ ඉස්සරහට මාත්‍ය අපි කියන්නේ නිත කර්ම. ඒකයි සාකච්ඡා කරලා තියෙනවා. කල්ත්‍රික වමනකින් තහතන් යන කියලාගේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කතා කරන්නේ මොනවද නේද කියන්නේ දන්නේ නැහැ. නමුත් සලායතන මොහොතකට හරියට උනා කියලා භවයට කියෙන්නේ නැහැ කියලා මගේ දැනට බැරි ගණන් තියෙන්නේ. ඒක ඉතින් අර මේ ඒක ඒක දැකීමක් වෙන්න පුළුවන්. ඒක අනිවාර්යයෙන්ම යම් කිසි අවස්ථාවක්. ඉතින් ඒක භවය නිරෝධ වෙන්නේ කොච්චර ස්තරට අවිද්‍යාව නැතිවද කියන තත්ත්වය නෝකේ ඒක පිටිවල කෙලෙස් ප්‍රමාණය එහෙම නැත්නම් ආශ්‍රය වල හරි අඩුපාඩු ඒක සම්පූර්ණයෙන් ඒක කුලාලා එතකොට අර දෘෂ්ටිය ඒ කියන්නේ ප්‍රත්‍යාවයි ප්‍රත්‍යාවෙන් දැකීමකින් අර ඔය සලායතන කුලෙකට දැකීමකත් කිසියම් ආකාරයක අපේ සංකල්පන හදාගත්ත කන්නේ එතකොට අර සත්‍යව දැක්කට පස්සේ දැන් අතුලත් පස්සේ අර ඒ මැක්‍රෝ සත්‍යය ඊට පස්සේ ඊට සාපේක්ෂව බලනකොට එතන සලායතන සත්‍යයක් නෑ ඊට පස්සේ ඒක වෙනස් සත්‍යයක් එහෙමයි කියලා කියන ගමන් කියනවා ඉතින් කියලා කරනයි සබ හැමෝටම කියලා මම මුලින් මට අවබෝධ වෙන්න හිතේට කියන්නම් සලායතන නිරෝධය කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන තැනක් ඒ කියන්නේ අරියත් ඵලය ලැබෙන තැනක් එතකොට ඒගොල්ලන් අපේ ඒ චේතනත්ත අපේ මේ ස්ප්‍රින් භූමියෙන් පිට වෙලා අපරියපන්න භූමියට තමයි ඉතිරිය. දැන් එතන දැන් දලුවත් මහත්යට තියෙන ප්‍රශ්නේ මට හිතෙන හැටියට මට තියෙන ප්‍රශ්නේ කියලා පුදුලික කරන කන් දෙපා මම මේක හැමෝම වෙනුවෙන් ප්‍රශ්නේ කරේ. හොඳයි හොඳයි. පොඩ්ඩක් අහන්නකෝ. ඒ ඔබතුමාගේ ඇහුණ ප්‍රශ්නේ මට හිතෙන හැටියට දැන් අපි කොහොමද දැනගන්නේ කෙනෙක්ගේ සලායත නිරෝධය කියලා? අපිට ඒක දැනගන්න විදියක් නැහැ. අපි අවිද්‍යාවෙන් ඉන්නකම්. අපි අවිද්‍යාව නැතිකරුවොත්, ඒ කියන්නේ අපි අරහත් වෙනවා. අපිට තේරෙනවා අපි ජීෙන්න පටන් ගන්නවා. අපි මේ එළියෙන් බලන ලෝකේ නැති වෙන බවක්. අපි එළියෙන් ගන්නවා කියලා හිතන ලෝකයක් නැති බව පේනවා. ඒක තමයි අරහත් සත්‍යය. අපි මේ භූමියේ ඉන්නකම් අපි එළියෙන් දෙයක් ගන්නවා කියලා හිතන කල් අපිට අවිද්‍යාව තියෙනවා, අපිට සාරායතන තියෙනවා. ඒ தත්ත්වය දැන ඒ தත්ත්වය ලැබුණාම ආය අපි එළියෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපි දැන් එතකොට අනික්තර අහංදාද අහයි මේ සම්පතකෙක් සිටියදද කියලා. අත්වශයෙන් අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. එතකොට අපිට ඒක දැනගන්න බැහැ. සාතන් මාහත් කෙනෙක් අපරියාපන්න භූමියක නම් ඉන්නේ. අපිට දෙයක් පේනවා නම් අපි හිතන්නේ එළියෙන් බලනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ අපි මේ අපේ හිතෙන්ම හදාගන්න දෙයක් කියලා. ඒ නොදන්නකම තමයි අපේ අවිද්‍යාව. ඒක නැති වුනහම ඒ තත්ත්වෙ එන්නේ නැහැ. මේක තේරුම් කරන්ද මේකේ තේරුම් කරන්න බෑ. මේ පැත්තට කල්පනාවේ වෙන්නේ නැත්තම් සමාහෙන් මම මේ කිව්වට මම විවාද ගන්නවා කියලා නෙවෙයි, මේක මගේ අවබෝධය. ඒක මට ඉන්ටර්වියු තේරුම් කරන්න විදියක් නෑ. ඒක තමයි. හොඳයි මහත්මයා බොහොම කින් මම පදිංචි මහත්මයා කියමෙන් නම් මගේ මොඩි ප්‍රශ්නෙම ඒත් මහත්මයාගේ කල්‍යාණ මිත්‍රකින් ලැබිච්ච ප්‍රශ්නයක් හැටියට දැන් කෙනෙක් භාවනාවක් යෙදෙන අවස්ථාවක් ගත්තොත් ඒ අවස්ථාවේදී යම් ප්‍රමාණයකින් අනේ මේ සලායතන නිරෝධය සිද්ධ වෙනවද? මොකනම් මේ සලායතන නිරෝධය කරන්න වෙන මාර්ගයක් මතකව ඉන්න මතක් වෙන්නේ අහනවා කියලා. ඒ විදිහට සලායතන නිරෝධය සිද්ධ වෙන කියන තමයි තමන්න තියෙන ප්‍රශ්නයක්. දෙවන සර්නේ හැතෙම මට ප්‍රශ්නේ වැටුණ ප්‍රමාණයට උත්තර මට හිතා ගන්න තියෙන්නේ. දැන් අපි මෙන්න මේ වගේ අවස්ථාවක් ගැන අපි හැමෝම දන්නවා, අපි අහලා තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා, පිළිගන්නවා වගේ හිතන්නේ. ඒ කියන්නේ මේ මාර්ගඵල අවස්ථාව කියලා. එතකොට මේ ඵල අවස්ථාවවලදී නිවන යම් පමණකින් දකින්නවා කියලා කියනවා. ඒ දකින්න ප්‍රමාණයට අනුව තමයි අපි සෝතාපන්න, සකෘදාගාමි කියලා ඒ ප්‍රමාණයට කියන්නේ. අපි කටවචනේ දර කියන මේ තැන්වලදී මේ ඵල ලැබෙන අවස්ථාවල යම් පමණකට නිවන දකින්නවා කියලා. එතකොට එහෙමනම් ඒ කියන්නේ ඒ තැන්වල යම් සුද්ධ ත්‍ත්වයක් ඇති වෙනවා කියන අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඔප්පු කරලා කියන්න තරම් අත්දැකීමෙන් නැති වුණාට ඒක නමුත් වටහා ගන්න පුළුවන් කමක් තියෙනවා. යම් කිසි පැහැදිලි සුද්ධ වූ ත්‍ත්වයක් යම් මේ අපි ගත කරන ජීවිතේට වඩා ඒ අවස්ථාව ඒ මොහොත ඊට උ සුද්ධ අවස්ථාවක් කියලා. ඒකට අනුව හිතනවා නම් ඒ කියන්නේ යම් ඡායාවක් දකිනවා වගේ නිවන දකින අවස්ථාන මේ සෝතාපන්න සත්පුරුදාගාමි කියන්නේ. එහෙමනම් එතන යම් පමණකට 100ට යම් 100ට ගානක් වගේ යම් කිසි සත්‍යයක් සලායතන වලින් අත්විඳිච්ච බවක් නම් වෙන්න ඕනේ මේ කියන්නේ ඵල අවස්ථාව කියන්නේ. මොකද ඡායාවක් වගේ ඒ දුර දෙයක් වගේ යම් පමණ වෙනවා දකින්නවා කියනවා නම් මේක අපි හොඳට හිතන්න ඕනේ. යම් පමණකට හෝ දකින්නවා කියනවා නම් යම් පමණකට ඒ தත්ත්ව නිර්මාණය වෙලා තියෙන බව. නමුත් ඒක රඳා පවත් ගන්න දිගටම රඳා පවත් ගන්න පුළුවන් தත්ත්වයක් නෙවෙයි කියන එක අදහස් කරන සරණයි. හොඳයි. එහෙනම් අද තවත් චිත්‍ර මාත්‍ය ඔබට මේක යොමු වෙන චිත්‍ර මාත්‍ය අපේ දේපලි බලවන්න සහ හොඳයි තිරුවන් සරණයි. ඉතින් ඇත්තටම සහත්කලා නෙමෙයි, නමුත් දැනට තියෙන අවබෝධයෙන් කතා කරන්නේ. ඒක අඩුපාඩු තියෙන පුළුවන්, ඒ ගැන කල්‍යාණ මිත්‍රෙන් සමාව ඉල්ලනවා. ඒ දැනට මහත්මේ කියපදේ අපි හලන්න තීරුම් ගන්න ඕනේ. එතුම කිව්ව සත්‍යගතයන් හසු දැක්කගෙන ධර්මයේ දැක්ක උනත් ඒ වගේම උන්නාට කියලා තියෙනවා ධර්මයේ දැක්කගෙන පදිත සමාපාදේ දැක්ක උනත් කියලා. එන්න අපිට කියන්න බෑ අපි මේ අරහින්නේ බණ ටිකක් අහනවා කියලා අපි ධර්මයේ දැක්කොයි කියලා. යන්ති කෙනෙකුට අපි විතර පදිත සමාපාදාව දෙයාව කියලා අනේ ඉවෙන සුචිලිය තමයි ගතවෙන්න අපි දැක්ක වෙන්නේ. එන්න අපි පදිත සමාපාදයට ගිහිල්ලා බැලුවොත් එන්නේ උතුමගේ සලායතන නිරෝධය ගැන අපි නිකන් අපිට තේරෙන මට්ටමින් චින්තාමය මට්ටමින් අපි කිව්වල බැලුවොත් අපිට මේ සලායතන තියෙන දෙයක් නිරෝධ කරගන්න අපි උත්සාහ කරනවා නම් එතන කිසිම විදින දෙයක් නෑ කියලා. මොකද මම ඉන්නවා මගේ සලායතනයි මම නිරුද්ධ කරන්න හදන්නේ කියන එක. මොකද මේ මාර්ගයේ යන කෙනෙක් විදිහට එතකොට මේ දේවල් අතහැරෙන හැටි අතහැරීමෙන් යන ගමනක් කියන එක භාවනාවේදී Tamanthම තේරෙන්න ඕන. මොකද භාවනාවේ දකින්නේ ඥානත වහන් දෙක්කේ පස්සට හැම වෙලාවෙම ඒක මතක තියාගන්න ඕන. අපි යමක් දකිනවනේ මේ දැන්නදී තමයි දකින්නේ. ඉතින් මෙහෙම අපි දැකලා තියනවාද මේ භාවනා කරාට මේ සිද්ධුනේ මොකද්ද කියන එක අපි තේරුම් ගත්තද? එහෙම නැත්නම් අපි යම්කිසි දැන් අපි හිතන මේ විදිහට යම්කිසි කෙනෙක් කියලා මෙන්න කොළඹ යන්න ගාල්ලේ ඉඳලා මෙන්න මේ බස් එක ගන්න මේක නැගලා මෙහෙ යන්න පුළුවන් කොළඹට. ඉතින් අපිට මොනවද දැනගන්න ඕනේ නැහැ. අපි බස් එකට නැගිනවා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා අපි දන්නේ දැන් සමහරක් වෙලාවට මේ කොළඹට ගයිසුත් හරියට කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. නමුත් අපි විතරක් යම්කිසි විදිහට මේ ගමන යන්නේ ඉස්සෙල්ලා අපිට මාර්ග සැලසුමක් තිබුණා කියලා. මෙන්නේ ගමන මම සිදුවෙන් යන්නේ මට දැනගන්න ඕන ගාල්ලෙන්දල කොළඹට යනකොට මම කොහෙද පහු කරන්නේ. ඒකෙන් තියෙන ලක්ෂණ මොනවද? මන්නේ අලුත් ගැන මෙන්න මේ විදියයි කියලා. මේ විදියට දැනගන්න ඕන. තව ටිකක් එහාට යනකොට මොරටුව මෙන්න මේ විදියයි කියලා. ඒ ආදී වශයෙන් කොළඹට ගියාම මේ කොළඹයි කියලා දැනගන්න අපි ඒකෙන් දැන අහලා තියෙන්න ඕනේ. හිතලා තියෙන්න ඕනේ. ඉතින් ඉවෙනි තත්ත්වයක මනසකට ඇත්තටම දැන් අපි ඒක භාවනාව පැත්තට දාලා බැලුවොත් මේ කොහොමද යන්නේ කියන එක මට මේ කතාවකෙන් අහන්න කියලා තියෙන්නේ. මේ හැම දෙයක්ම මේ ලෝකයේ තුලයි මේ දුක තියෙන්නේ. යම් කෙනෙක් මේ ලෝකයෙන් එතෙර වුණොත් එතන දුකක් නෑ කියනවා. සින්නාස ලෝකයේ කියන කිව්වේ සලායතන වලටනේ අපිට. නම් මේ ඉතර වීමක් අපි සාමාන්‍ය විදිහට මේ භාවනාවක් කියලා කරනකොට සිද්ධ වෙනවද කියන එකත් අපිට පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහය දෙන්න ඕනේ. මොකද අපි මුලින්ම දන්නවා මේක අපි කරන්නේ කෘතිමව කිරීමක්. මොකද අපි දන්නවා එතනින් එළියට ආපු ගමන් නැවත අපි මේ සලායතනත් එක්කම තමයි ජීවත් වෙන්නේ. ඉතින් අර කෘතිමව අර දෙවර සලායතන ක්‍රමක්‍රමයෙන් කීපයක් නිරෝධ කුතුමයන් නිරෝධ කරගෙන ඒ ආදි වශයෙන් අපි ආනාපාන සතිය යන කිව්වොත් අපි මේ කරන්නේ මොකද්ද? උන්වහන්සේ කියනවා මේ මම කියන පුද්ගලය නෙමෙයි පස් දෙක විදිහට දකින්න උත්සාහ කෙරෙන්න කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා. දැන් මේ භාවනාවේදී අපිට තේරෙන්නේ අපි නියම විදිහට මාර්ගසලසම ඇතුළ ගියා නම් අපිට තේරෙන්නේ මෙන්න මේ තත්ත්වයේදී මේ මනස මගේ නෙමෙයි මනසක් මෙන්න මේ තත්ත්වේ පහු වෙනකොට ඒ කියන්නේ මේ රූපෙන් ඕලාරික රූපෙන් ඈත්ච්ච අවස්ථාවක්. ඕලාරික රූපයෙන් ඈත් වෙනකොට මේ නාම ධර්ම වලට යොමු වෙනකොට ඒව දකින්න විදිය වෙනස් කියන්නේ. ඒ ආදි වශයෙන් ටිකින් ටික ගිහිල්ලා අපි මේ දවසල සාකච්ඡා කරන පොට්ටපාද සූත්‍රයත් මේකට බොහොම හොඳ නිදර්ශනයක් වෙනවා. මොකද රූප වල ඥාය වුණාම නාම ධර්ම ඊළඟට අපි දන්නවා වේදනා සංඥා දෙක තමයි අපි අවසානයේම තේරුම් ගැනීම නිරෝධ කරන්න යන්නේ. වින්දනයෙන් දැනුණ නමුත් අපි දන්නවා ඒ අපි සංඥා නිරෝධයේදී අපි ඇහැව සංඥාවේ අවසානයට ගියාට පස්සේ එතකොට හඳුනා ගන්න දෙයක් නැති දැන ගැනීම ගැන අපි නිකන් හිතලා බැලුවොත් අන්න එවැනි තත්ත්වයක් තියෙනවා නම් ඒ වගේ මනසක් මොන වගේ වේද කියන එක. කිසිම හඳුනා ගැනීමක් නැති මනසක්. එතකොට එවැනි තත්ත්වයකට පත් වෙන්න පුළුවන් නම් අපිට ඒක ගැන අපිට උදේ එහෙම කියන්න පුළුවන් වුණත් අපිට එවැනි තත්ත්වයකට පරිපූර්ණ සනාත් නැති වගේ තුන්ති තුන්ති දනවලට හැමදාම වගේ තත්ත්වයට යන්න පුළුවන් වෙලා ඇති. නමුත් අර මාර්ග සැලසුම නැති නිසා මේ ජීවිතේට කොයි පැත්තෙන් ගියාද කියන එක අර සිවිපාදට පත්මතරේ ගැස්සෙන්න ගිය හැකින් පැත්තෙන්ද ගිය කියන එක දන්නේ නැහැ වගේ. සිවිපාදයට පොඩ්ඩක් දැඬිලා ඉන්න පුළුවන් වෙයි නමුත් දන්නේ නැහැ. ඉතින් අන්න ඒ තමයි තේරෙන්න අපි තේරුම් ගත යුතු මොකද මේ ගමන දැනගෙන යන ගමනක් සිවිපාද කියන එක. එන්නේ පටිච්ච සමුප්පාදයට අනුව අපි දන්නවා සලායකට නිරෝධයක් සිද්ධ වෙන්න බෑ නාම රූප තියෙන තුරු. නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන හටගන්නේ. මේ පටිච්ච සමුප්පාදයේ කියන එක යන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තුනත් එක්කනේ. එතකොට මේ නාම රූප නැති තැනක් තියෙනවා එහෙමනම් සලායතන නැත්තේ. එවැනි තත්ත්වයකට පත් වෙන මනසක අපිට ඒ අපි දැනගෙන ගියා නම් අපිට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. මෙන්න මෙවැනි තත්ත්වයකට මොනවද තිබුණේ? හඳුනා ගැනීම නැහැ, වෙන්දනයක් නැහැ. එතකොට අපි දන්නා එහෙනම් අර පහෙන් අයිනෙච්ච ස්වභාවයක් තියෙනවා. මොකද එතකොට අර විඥානයේ පිහිටන්න තැනක් නැහැ. විඥානයේ ස්වභාවය තමයි රූපේ හරි, වේදනාවේ හරි, සංඥාවේ හරි, නිතරම සංකාරවල හරි හැසිරෙන්නේ. කොහෙද මොන විඥානේ හැසිරෙන්නේ කොහෙද? විඥානේ කියන වචනයෙන් තමයි මොනවද මේ දැනෙන්නේ මොනවද දැනගන්නේ කියලා බැලුවොත් අන්න අර හතර තමයි මේ විතරම රයන් ගහදා ඉන්නේ. දැන් ඉවෙනි හඳුනාගන්නේ නැති තැනක තියෙන මේ පිරිසිදු බව දැක්ක පොඩි වෙනවකට හරි කෙනෙකුට හිතනවා එහෙමනම් ඔන්න ඒ දේ ගැන හිතනකොට අපිට තේරෙන්නේ මෙන්න මේ වගේ තැනක තමයි නාම රූප නැත්තේ. එහෙම නාම රූප නොතිබෙන තැනක තමයි මේ සලායත නිරෝධය සිද්ධ වෙනානේ සිද්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් හිතනකොට ඇත්තට මේ එළියට ආවත් වෙනකොට ඊට පස්සේ තමයි මේ නිරෝධය සාක්ෂාත් වෙන කෙනෙක් තමයි ඒ තත්ත්වයේ සාමාන්‍ය ජීවිතයේ තබා ගැනීම සඳහා ආදර්ශාංග මාර්ගයට යොමු වෙලා ඒ මාර්ගයේ යන්න ගන්න කියන ඒ අදහස තමයි දැනට ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි. හරි, තමයි තෙරුවන් සරණයි. මම හිතන අදහස් ගොඩක් දැනගත්තා. හොඳයි, දරුවත් මහත්මයා අපිට කොඩක් උදව් කරන්න තවදුරටත් ඔයින්දා ජයන්ත බොහොම පින් ජයන්ත මහත්තයා උදව් වුණේ නැතර බොහෝ කාරණා හොඳින් පදසිරි මහත්තයා චිත්‍ර මහත්මිය බිල්ලුක් මහත්මය හැමෝම ඉදපත් කළ දුන්නා මතක් කළ දුන්නා කණේක වලයක් පින් අපි මේ මම ජයන්ත මහත්තයාත් එක්ක පොඩි කතාවක් බහක ඒ දෙන්නම් මේ මට තේරුම් ගන්න ජයන්ත මහත්තයා හොඳේ අනිත්‍යගත උපකාර වේ මට නම් උපකාර වේ මේ ජයන්ත මහත්මය දන්න නිසානේ යන්වාතම මට ඉස්සෙල්ලා කියන්න ඉන්ද්‍රිය සත්තුත් අපි ඉන්ද්‍රියක් කියන්නේ මොකද්ද ඉන්ද්‍රිය කියලා වචනේ පාවිච්චි කරනවානේ අපි තථාගත ධර්මයේ ඉන්ද්‍රිය කියුවේ මොකද්ද ආයතන කියලා කිව්වේ මොකද්ද කියලා දැන් මම දන්න විභංග ප්‍රතිනේ තියෙනවා දැන් චක්කායතන කියනකොට චක්කුව චක්කු ඉන්ද්‍රිය චක්කායතනය ඒ සියලු වචනෙින්ම හඳුන්වනවා කියලා කියන තැනුත් තියෙනවා ඒ තිබුණාට මේ විශේෂයෙන්ම ඉන්ද්‍රිය කියන වචනේ පාවිච්චි කරන අවස්ථාල් තියෙනවා ආයතන කියන අවස්ථාව පාවිච්චි කරන විශේෂ දැන් තියෙනවා චක්කු කියලා වෙනම කියන ආයතන වෙනම තියෙනවා ඉතින් අපි ඔබතුමාට කියන්න පුළුවන් ද මොකද්ද මේ ඉන්ද්‍රිය කියන වචනේ සදාගත දේශනා බොහෝ තැන්වල අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒ වගේම ආයතන කියන වචනේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ කියලා කෙටිම හරි ඉන්ද්‍රිය කියලා කියනකොට එතන අධිපතිභාවයෙන් ක්‍රියාත්මක වෙනවා කියන අර්ථයෙන් තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඇහැ කියන එක ඉන්ද්‍රියක් වෙන්නේ දැකීම කියන කෘත්‍යකරنده අධිපතිභාවයක් මූලික භාවයක් නායකත්වයක් දෙන හින්දා ඉන්ද්‍රිය කියලා කියනවා කියලා තමයි තේරුම් ගන්න. ඒ කියන්නේ කෘත්‍යයේ අයිතිකාරයවත් නැත්නම් ඒක අධිපතිකම දක්වන හින්දා කියලා. ඒ විදිහටයි ඉන්ද්‍රිය කියන එක තේරුම් ගන්න එන්නේ. ඒකට දැන් අහන අවස්ථාව සක්කාවත් අහන වෙලාවට කන තමයි ඉන්ද්‍රිය හැටියට ක්‍රියාත්මක වෙන. ඒකට කන තමයි අධිපතිත්වයක් ගන්න. ඒකකොට ඇත්තටම එක වෙලාවකට එක සිතක් ඇති වෙන හිඳ අපි දන්නවා කනෙන් යම් කිසි දෙයක් ඇහෙනකොට ඇත්තටම හැවල කරන්නේත් නෑ, අනිත් ආයතන වල කරන්නේත් නෑ, අනිත් ඉන්ද්‍රියන වල කරන්නේත් නෑ. ඒකවල එතනදී ඉන්ද්‍රිය වල තියෙන්නේ සෝත ඉන්ද්‍රිය. ඒ විදිහට තමයි ඉන්ද්‍රිය කියන එක කරනාමින්නේ. ආයතන කියවහම මේ ආයතන කියනකොට ඇත්තටම අපි තේරුම් ගන්න ඉන්නවා මේ ආයතන කියන්නේ යම් දෙයක් හදන තැනක්, නිෂ්පාදනය කරන තැනක් කියලා. එතකොට මේ ආයතන හරහා දැන් මේ අපි ආයතන කියලා කියන්නේ ඇස, චක්ක ආයතන, සෝත ආයතන කියලා ඇස, කන, නාසය, දිව, කය කියන මනස කියන ආයතන, මන ආයතන. එතකොට එතනක් යම් කිසි දෙයක් හදන්නේ. ඒ මොනවද හදන්නේ? අපිට ඒ ආයතන හරහා හැදෙනවා සිත්සහ සිතුවිලි කියන කොටස. ඒ ආයතන මූලික වෙලා සිත්සහ සිතුවිලි කියන කොටස හදන හිඳ තමයි අපි එකට ආයතනවා කියනවා කියලා තේරුම් ගන්න ඉන්නේ. දැන් උදාහරණයක් ඇටදී ඇහැට යම් කිසි වර්ණයක් ආපාතනය වුණාම නැත්නම් වැටුණාම ඒ වර්ණය සුදු අරලා එහෙනම් ඒ වර්ණය කෙරෙහි ඒක ඇතුලේ අපිට චක්කු විඥාන, ඒකේ චක්කු විඥානයක් එක්ක තියෙන අනිත් සායිකිත ධර්ම ඒ කොටස ඇති වෙන්න ඒ ආයතනය උපයෝගී වෙනවා. ඒ ආයතනය හින්දා තමයි ඒක හැදෙන්නේ. ඒ වගේම තෝත ආයතනයක් ඒ ආකාරයෙන්ම ශබ්දයක් හන්දවත් නම් ඉතින් ඉහාර සිදුවෙන චිත්තකයන්ති ටික මතු කරගන්න ඒ නාම ධර්ම ටික මතු කරගන්න උදව් කරනවා මේ මේ ආයතන. මේ විදිහට තමයි ජලවත් මහත්ය සරලව තේරුම් ගන්න ඉන්නේ කරුවන් සරණයි. හොඳයි, තේරුවන් සරණයි. මම කලින් කිව්වා වගේ මේ මගේ වෙනස් සල්යන මිත්‍රෙක් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම තවත් කල්‍යාණ මිත්‍රෝ කීප දෙනෙක් එක්ක කතා කරා. ඉතින් ඒ අය මේ ප්‍රතිගතකීම් අහනවා. ඒ අයගේ තත්ත්වයෙන් සඳහා මම මේ මතුවෙච්ච කරනවා වෙන විදිහට මේ ඉදිරිපත් කරනවා. මේ ප්‍රශ්නේ මම නැවතත් මතක් කරනම් කල්‍යාණ මිත්‍රින්ට මේ ප්‍රශ්නේ කටියට කවදාවත් ඇති වෙලාවක් නැද්ද දන්නේ නැහැ. ඒක නැති ඇති වෙන්නේ ඉතින් ඇති වෙලා නැත්නම් ඒක ඒක අතට හොඳයි. සලායතන නිරෝධය විච්ඡ දැනක තමයි භව නිරෝධයක් වෙන්නේ කියන එක අපි කවුරුත් එකඟ වෙන දෙයක්. ඒක එහෙමමයි. එතකොට ඒක එහෙමනම් සලායතන නිරෝධයේ භව නිරෝධයේ නම් භව නිරෝධ කෙනෙක් කරපු කෙනෙකුට සලායතන ඇති වෙන විදියක් නැහැ කියන එක අප රිවර්ස් එක ගැන හිතුවම මේ සලායතන නිරෝධ කළා වූ සත්‍ය තත්වයක් ඉන් අනතුරු පරිනිබ්බාණය දක්වා, ඒ කියන්නේ මේ ජීවිතය කියලා වරකන අවස්ථාව දක්වා කටයුතු කිරීම තුළ ඇති වෙන්නේ නැද්ද සලායතන කියන ප්‍රශ්නේ වගේ එකක් ආවා. එතකොට මේ ඒක අපි දිරු මහත්තයා කියපු කතාවට තමයි මමත් මට කියනකොට මමත් කිව්වේ ඒකයි. මේ මමත් කිව්වේ ඒ වගේ තැනකින් මේ මොකද හරියටම ඒ කඩේින්ම පැන්නාට පස්සේ ඒක වෙනම තලයක්. අපි ඒ ගැන මේ පැත්තේ කඩේින්ම මෙහා ඉඳන් කතා කරන්නේ ඈමම නොගැලපීමක්, කියන්නේ අඥානවන්තකමක්. අපි මේ ඉන්න තල මට්ටම ඉඳලා මේ අමුතු ඒ තලේ ඒ කඩේින්ම මෙහා දේ ගැන කියන්න යනවා. මේ ඒක වෙනම දෙයක්. ඒ අය ඒ තත්ත්වයටපත් විචය ඇති වෙන විදිහ කතා බහ කරන විදිහ කරන්නේ ඇයි කියන අරමයා විස්තර කරන්න අපිට තොරතුරු නැහැ. ඉතින් ඒක කරන්න බැරි වැඩක් කියන දේ එසේ වුණාට අර ප්‍රශ්නේ සාමාන්‍ය සාධාරණයි. මොකද මේ කඩීමේ මෙහා පැත්තේ සලායතන ගැන තේරුම් ගන්නවා, එහා පැත්තේ සත්වයේ ඉතිගේ කෙනාගේ කොහොමද කියලා හිතන එක, හිතන එක කෙනාගේ වරදක් නෙමෙයි. ඒක සාධාරණයි හිතන එක සහ අහන එක. ඒ ප්‍රශ්නේ අපි හෙලා දකින්න නරක එහෙම අහන්න ඕනේ නැහැ කියලා. අහන එක සාධාරණයි. නමුත් කියන්න බෑ කියන සත්වේ නම් ඇත්තමයි. නමුත් ඒක එහෙමයි කියලා ජයන්ත මහත්තයා ඔබ ඇහුවේ තවද ඉන්ද්‍රිය ගැන ප්‍රශ්නේ ගැන මම ඇහුවේ එක තැනක කියනවා මෙහෙම මේ දැන් ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය, ජීවිත ඉන්ද්‍රිය කියන මේවා කර්මජ රූප කියලා කියනවා. ඒ වගේම චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය මේ කියන ඉන්ද්‍රිය රූප ටික ඔක්කොම ඉන්ද්‍රිය කෘත්‍ය කරන ඒවානේ. ඒතර ඒ විදිහට ගත්තාන් පස්සේ මේ චක්කු ඉන්ද්‍රිය කියන එක ඉන්ද්‍රිය කෘත්‍ය කරන කාර්ය එකක්ද? ඉන්ද්‍රිය කෘත්‍යෙන් අනතුරුව ඒක ඉන්ද්‍රියේ ආයතන සත්‍යයට ගියාන් පස්සේ චක්කායතන බවට පත් වෙනකොට ඔන්න දැන් අපි කමල් මහත්මයා එහෙම ඉස්සර අපිට මතක් කළා වගේ අර මානසික ක්‍රියාකාරීත්වයට එකතු වෙලා වෙන තැනට පත් වෙනවාද. එතකොට අනේ එහෙම සත්‍යයකට පත් වුණාට පසුවද අපි මේ ආයතන කේන්ද්‍රය දාගන්න පුළුවන් නේ. ඔබතුමාට පුළුවන් අපි ධර්ම කෝලකම අපිට මේක පැහැදිලි කරන්න. පංචද්වාන සිතක් ඇතුණාට පස්සේ කොපමණ දුරක් ගියාට පසුවද අපිට මේක චක් ආයතනයක් වුණා බවට කියන්න පුළුවන්. එහෙම නැත්නම් මුලින්ම මේ සිදුවෙන චක්කුින් විඥාන හැදෙන අවස්ථාව වගේනකොට අපි තෙන්දි කියන්නේ චක්කුින්ද්‍රිය කුත්‍ය කළා කියලා පමණක්ද? මොකද ඒ වෙනකොට හඳුනාගෙන තියෙන්නේ මේ තිබිච්ච වර්ණය පමණයි. ඒ වෙනකොට මේ අයිත නමගම දීලත් නැහැ. ලෝකේ සංගුණකේట్లా නැහැ. රහතන් වහන්සේගේ தත්ති වගේ දිස්ත්‍රිත් නැත්තම් කියනවා වගේ. එතකොට ඉතින්දි චක්කුින්ද්‍රිය කුත්‍ය පමණක් වෙලා තියෙන්නේ. චක් ආයතන කතාවක එතන ඇත්තම නැද්ද? ඉතින් අපිට මේව ගැන චුට්ටක් ප්‍රයෝජනවත් මාත පොඩ්ඩක් මතක් ගන්න ඊට පස්සේ සෞදසත් යනවා. ගරුත් මහත්තයා මේ සම්බන්ධයෙන් නම් ගොඩක් අදහස් අපි අහලා තියෙනවා කතා කරනවා. මෙහෙම ඒ කිසිම දෙයකට අගෞරවයක් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ මට මේ දැනෙන විදිහටමයි මම මේ කියන්නේ. කිසිම වෙන මතිමතාන්තරයකට යනවත් එහෙම නැත්නම් කිසිම දෙයක් ඒක ප්‍රියාරවත්ය සමා වෙන හරිම වැදගත් උඹතුමා කියපු එක මම කල්යන මිත්‍රණුත් කියනවා. එහෙම කිසිම මේ මේ ඔය දැන් ඔය කතා කරන්න ඕනේ ජයන්ත රත්නායක කියන අපේ කල්යන් මිත්‍රයා මේ නිකන් සෙල්ලම් කරන කෙනෙක් නෙවෙයි දෙවිලා නෙවෙයිනේ. එතුමා දුබ්බන භාවනා කරනවා, මේ භාවනා කරනවා, මේ උත්සාහ කරනවා, මේ කරන කෙනෙක් ඒ උත්සාහ කරනවා. එතුමා යම් කිසි දෙයක් එයාට තේරුණා නම් අන්න ඒ විදිහයි මේ කියන්නේ. අර පොතෙන් බල මේ පොතෙන් බල රහම් දුකි බුදේ එහෙම නෙවෙයි. අනේ එහෙම එන්නේ ඒ වර්ෂණ එක කියන්නේ. ඒ වගේම අනිත් කල්යන් මිත්‍රලා දිනලා තිනවා සමන්ත අහුවෙච්ච තැන් තැන් වලින් කියෝ අපි කතා කරමු. මට තෙන්ටි තෙන්ටි මේ සාකච්ඡා ගේන්න ඕනේ නැත්නම් ආයතන ගැන මං ගම එහා පැත්තේ පොත රාග්යක් තියෙනවා මට. අරගෙන එක එක තැන් වල කියපෝ කියන්න පුළුවන් වැඩක් නැහැ. මේක කොහොමද මේ තමන්ට පොඩ්ඩක් ගෝචර වුනේ? ඒක උදේ අපිට හිතා ගන්න පුළුවන් අපිට හිතන විදිහ හදා ගන්න. එහෙනම් යන්ත මහත්තයා ඔබතුම ආපු පැත්ත හරියටම හරි මම ඒක ඉස්මතු කරලා පවන්නේ. කියන්න. ඒක තමයි. දැන් අපි හිතුවොත් එහෙම ක්‍රීඩාවක් කරනකොට හිතුවොත් එහෙම ඔන්න දැන් ඒ කණ්ඩායමේ නායකයා ඉතින් ගෝල් එකක් ගන්නවා. අපි හිතමු පොඩ්ඩෝ මැච් එකක් කියලා. එතකොට ඒ නායකයා ගිහ ගෝල් එකක් ගන්නවා. එතකොට බලන්නේ කෙනෙකුට කියන ඒ නායකයා ගැන දන්නවනම් කියන්න පුළුවන් ඒක ගැන ඒ කණ්ඩායමේ නායකයා කියලා. එහෙම නැත්නම් ඒ නායකයා වඳුරන්නේ නැත්නම් අපි ඒ කණ්ඩායම ගැන දන්නවා වෙලෙක් කෙනෙක් කියන්න පුළුවන් අන්න ඒ කණ්ඩායමේ කෙනෙක් ගෝල් එකක් ගන්නවා. ඉන්දිනෝ දැන් කරේ උතුම් වැඩ මේ බෝල් එකක් ගහපු එක තමයි ඒ ලකුණක් ලබා ගන්න එක තමයි වෙච්ච ක්‍රියාව. නමුත් ඒක එක එක දැනුමේ අනුව අපිට ඒක වේකාන්න පුළුවන්. ඒකට අපිට දැන් ඇහැෙන් යම් කිසි වර්ණ රූප දැක්කා කියන තැන ගත්තහම කෙනෙකුට කියන්න පුළුවන් මේක ඔන්න මේ චක්ක ඉන්ද්‍රිය හැදිර ක්‍රියා කරනවා. මොකද මේ දැකීමට අධිපති භාවයේ දැක්කේ මේ ඉන්ද්‍රිය. එතකොට ඒකට කියනවා ශක්ති ඉන්ද්‍රිය කියලා. තව කෙනෙකුට පුළුවන් කියන්න මේ නාම ධර්මය ඇතුළේ මේ ඇහැ කියන එකින්ද ඉතින් මේක චක්ක ආයතනය. එතකොට එතනද කවුද වැරදි කවුද හරි කියලා හෙව්වොත් දෙන්නම හරි කියන එක කියන්නේ. මොකද මේ බලන අනු අර නායකයා ගෝල් එක ගහෝටි කියනත් හරි අර කණ්ඩායමින් එක්කෙනෙක් කැවිල ගෝල් එක ගහෝටි දෙන්නම හරි. ඒක තමයි අඳුරගත්තේ විදිහට. ඒක නිසා ඒක ඉරදී පටලවිල්ල මට නැහැ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කරන ක්‍රියාව අනුව සිද්ධිය අනුව ඒ විදිහට බෙදා ගන්න පුළුවන්. ඒ ශක්තියෙන් ජීවිතය, ශක්තියෙන් ඒ කරන කෘත්‍ය අනුව යම් කිසි දෙයක් කරලා තියෙනවා. යම් කිසි දෙයකට උපයෝගී වෙලා ඒ අනුව ක්‍රියාත්මක වීමක් වෙලා තියෙනවා. ඒකෙන් හින්දා අපිට ඒක ආයතනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒක ඉන්ද්‍රියක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඒක ජනමාත්‍යා ඒ විදිහට ප්‍රශ්නේ ඇහුවේ ඉන්ද්‍රිය සහ ආයතන වෙනස් කරගන්න කියලා මෙන්න මේ කාරණේ පැහැදිලි කරගන්න. ඒ කියන්නේ කිසියම් තැනකදී කියුණා දැන් අපි සාමාන්‍ය පුතක් දෙනකෙනෙකු ඒ ඇහැට යමක් දැකලා අපි කරන විදිහට සම්පූර්ණ කියනෝනේ අපි දන්නවනේ. කරලා කරන් පුළුවන් ඔක්කොම කළා ආයතන මතුවර ගිහිල්ලා ඉතින් මනසත් එක්ක ගැටගහගෙන ඒ ඔක්කොම සිද්ධිය අපි දන්නවා. එහෙම කරනවා නේද? එතකොට ඒ වුණ ආයතන මතම කියලා. නමුත් කවදා හෝ සලායතන නිරෝධ කරපු ඒ අවිජ්ජාවයි ප්‍රහාණය කරපු සලායතන නිරෝධ කරපු උතුමාණන් කෙනෙක් ඉන්න අනුතු පවත්නා ජීවිතය තුළ යමක් ඇහැට දැක්කන් පස්සේ එයාගේ ඉන්ද්‍රිය කෘත්‍ය පමණක් එතනින් වෙනවා. වෙලා යඳුරා ගැනීම සිද්ධ වෙනවා. අර ආයතන සකස් කිරීමක් ආයතනයක් බවට පත් වෙන්නේ නැහැ. එයා සලායතන සැදීමක් ඊට පස්සේ නැහැ. දක්ු ඉන්ද්‍රිය හැටියට ක්‍රියා කරනවා කියලා වර්ෂන් එකක් කියුණා. ඒක පැහැදිලි කරන්නයි මම අනික් කල මේ පසු වහන කරලා දැන් ප්‍රොජෙන් සඳහන්නේ. කියන්නේ ලාගන්න ඒ ප්‍රොසෙස් කියන්නේ සලායතන සකස් වීමක් නැහැ. නමුත් ඉන්ද්‍රිය කුත්‍ය සිද්ධ වෙනවා. ඒ කියන්නේ දිට්ඨි මට්ටම් කියලා අපි මට්ටමට හඳුනා ගන්නවා. ඒ මට්ටමට කටයුතු සිද්ධ වෙනවා. නමුත් ආයතන සකස් කිරීමක් බවට යන්නේ නැහැ කියන දේ පැහැදිලි කරගන්න තමයි ඔය ඉන්ද්‍රිය සහ ආයතන කියන දෙක කොහොමද කියන දෙක මම ඇහුවේ. දැන් තවත් නේ. හන්දේ ඉදරත් මහත්මයා ඇත්තටම ඒකට කියන්න තව ටිකක් වන්දන්නේ. ආපහු කියන්නේ මගේන්නේ මේ මොඩ මොනින් කියන්නේ. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඤ්ඤා ඔය විදිහට යනකොට දැන් ඔක මුල තියෙන්නේ අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසා කරන සංඛාර කියනවා. ඒ සංඛාර අවිද්‍යාපත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඤ්ඤාණ ඔය විදිහට යනකොට මේ අවිද්‍යාව මුල් වෙලා තමයි මේක කොහොම හෝ එන්නේ. ඊට පස්සේ අවිද්‍යාව නැති වුණාම අවිද්‍යාවෙන් කරන සංඛාර කියන කොටස අයින් වෙනවා. එතකොට අවිද්‍යාවෙන් සංඛාර කරන්නේ නැහැ. එතකොට අවිද්‍යාවෙන් යම් කිසි දෙයක් කරනවා නම් ඒක සුදු ක්‍රියාවක් පමණක් වෙනවා. ඒක නොකරනවා කියන එක නෙවෙයි. දැන් බුදුදානම් මහසී ධර්ම දේශනාවක් කරනවා. يعني යම් කිසි විදිහට සිතක් ඇති වෙන්න ඕනේ, ඒක ඉදිරිය වෙන අය දකින්න ඕනේ නැත්නම් කාටද කියන්නේ. ඒක තේරෙම තියෙනවා. නමුත් අවිද්‍යා සාගත විදිහට කියන්නේ නැහැ. ඒ විදිහ තමයි. එතකොට ඒ චක්‍රයෙන් පිට ඒක කියන්නේ. අවිද්‍යා ස්පර්ශ සංකාර සංකාර ප්‍රත්‍යඥාන පිටක ඒ කිසිමලයක් පිටක තේරෙන්නේ නැහැ. නමුත් අනිත්‍යත් ගැන මම ඔකේ ඉන්නම්. මොකද ඒක තව ටිකක් අපිට පැහැදිලි කරගන්න ඕනේ. කොයි විදිහකද දෙකක් කරන්නේ කියලා. අනිත් කියන්නේ දැන් ඔබතුමා කියපු දේ ඇත්තටම පැහැදිලි දෙන්නේ. ඔක අපි හිතනම කියවෙන දේ පැහැදිලි දේ. ආතනවාංශලා එහෙම නෙමෙයි කියලා අපි දන්නවා. බුදුහාමුදුරුවෝ එහෙම නෙමෙයි කියලා අපි දන්නවා. බුදුහාමුදුරුවෝ කතා කරන බව අපි දන්නවා. ඒ සත්‍යතාවයේ ෆැක්ට් එකක් හිතින් තියාගෙන ඒ ෆැක්ට් එකත් උපයෝගී කරගෙන කොහොමද අපි මේ සලායතනෙ කියන දේ අඳුරා ගන්න යොදාගන්නේ ඒක. එහෙනම් අපි මේ සලායතනෙ කියලා කියපු මට්ටම ඒ වචන පාවිච්චිය ඒ පොඩි වැරදි තියනවාද කියන දේ තේරුම් ගන්න. එහෙමනම් ඒක තේරුම් ගන්නයි අර ඔබතුමා දැන් මතක පොදේ සත්‍යක්මයි. ඒ සත්‍ය කොහොමද අපි යොදාගන්නේ? එහෙමනම් උන්වහන්සේලා සලායතන සකස් කරනවා. උන්වහන්සේලා සලායතන සකස් වීම සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් එහෙමනම් උන්වහන්සේලා සලායතන සකස් කරනවා කියන වචනේ කියෙමම වැරදිද? අනේ ඒ වගේ එකක් මොගේ කිය අහපු කල්ලාන විතර කියනකොට උතුවා මම මේ මෝඩ ප්‍රශ්නයක් තමයි අහන්නේ සමා වෙන්න. එයාගේ හිතට මේ විතරම එන දෙයක් කියලා අහන්නේ. ඉතින් මම ඒ වෙනුවෙන් අහන්නේ අපිට මේකෙන් කාටරි ප්‍රයෝජන වෙනවා වෙන පුළුවන්. නමුත් මේ සොයාබැලීම තුළ බොහෝ ධර්ම කරණා කියවෙනවා නිතර කොයින තියෙවි. ප්‍රශ්නය කෙලින්ම ප්‍රශ්නයක් හිතේ නොගත්තත් යන්න වාසේ. එහෙම ගොඩක් කාලවලට මේ මට ගැටුම් තියෙනවා ඇතුළට යනකොට. දැන් මම සාමාන්‍යයෙන් කිව්වොත් එහෙම දැන් අන්තිමට භව සකස් කිරීම පැත්තදී ඔය සම්පූර්ණයෙන්ම දැන් අවිද්‍යාවෙන් පටන් ගත්තම සංඛාර කියන්නේ දෙලින්ම සංඛාර කියලා කියන්නේ පුඤ්ඤ අවි සංඛාර, පුඤ්ඤ අවි සංඛාර, අනිත්‍ය සංඛාර. ඒ ටික තමයි පටිච්ච සමුප්පාදයේ අනුව විස්තර කරලා තියෙන්නේ අවිද්‍යාව පස්සේ ඇති වෙනවා කියන්නේ. එක්කෝ පින්වත් කරනවා, එක්කෝ අකුසල රැස් කරනවා. ඒ දෙකෙන් තියෙන්නේ එතකොට දැන් අවිද්‍යාව නැසපු තැනක මූලිකම දේ තමයි කුසල් අකුසල් කියන දෙකම නැති වෙනවා. ඊට පස්සේ සුදු ක්‍රියා මාත්‍ර විතරයි. එතන තිබුණත් එකයි නැසත් එකයි මොනවත් එකයි කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට කුසල් අකුසල් කියන්නේ බවගාමි කුසල් හෝ බවගාමි අකුසල් කියන මට්ටම නැති වෙනවා. බවේ බවේ නිරුද්ධ වෙනවා කියන්නේ එතනම බවේ නිරුද්ධ වෙලා. එතකොට එතන අකුසල් කියන්නේ බව හැදෙන්නේ අන්තිමට. එතකොට ඒක නිරුද්ධ වුණා කියන්නේ එතකොට මම හිතා ඉතින් එහාට අපිට හිතන්නවත් ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒකෙන් තමයි. හොඳයි. ඒකෙන් තමයි. කල්ලා මිත්‍රේනි මම හිතනවා පසුබිමක් හැදුනා කියලා තව ටිකක් කතා කරන්න. කල්ලා මිත්‍රේනි පුළුවන් දේ මම කියලා උත්තර කරන්න. කරන සර්ණයේ ඇත්තටම ඒකට මාත්‍රා අසු ප්‍රශ්නෙට නිකන් මේ විදිහට කතා කරනකොට එකට අපේ සංස්කරණයට සම්බන්ධය කියලා හිතෙනවා. නමුත් ඒක නතලා දැනගන්න කැමතියි. දැන් අපි මෙහෙම හිතුවෙන් දැන් රහසින් මාසේ කෙනෙකුට දැන් අපි දැන් මාසක් ලස්සන පැහැදිලි කරාම ඉංග්‍රීසිය ආයතනයකින් දෙන වෙනස. දැන් අපි හිතුවෙන් එනහසලාට ආයතනය තිබුණේ නැහැ. සමහරවිට ජයන්ත මහත්තයා පැහැදිලි කරා නම් යම්කිසි විදිහකට ඔබතුමාට ඔබතුමිට පුළුවන් දේක කෙටියෙන් කියන්නේ ඔබතුමිට කිව්ව ලස්සන ඉදිරිපත් කරා කියලා මට හරියටම වෙනසක් කියන්න පැහැදිලි වුණේ නැහැ. එතුමගේ පැහැදිලි සමහරවිට මම අද නිකන් මේ සරලව අහනවා. කියන ඔබතුමී තේරුම් ගත යුතු එතුමී එතුමා පැහැදිලි කරා නම් වෙනස කොහොමද කියලා මට ඒක තාමත් තේරුම් තමයි ඉතින් ගෑනු කතාව නැතුන් කියන්නේ ඒකම තමයි නවත් දැන් අපි මෙහෙම හිතුවේ තේන්නේ මේ ඉන්ද්‍රිය කියලා දැන් එතුම ලක්ෂණපත් කිව්වා ඉන්ද්‍රිය කියනකොට යම් කිසි අදුපති භාවයක් පවත්තර දෙයක් කියලා අපි තවත් ඉන්ද්‍රිය පහක් ගැන කතා කරනවානේ අපි ඒක දැන් තේරුම් ගත්තා ඒ වචන ටික තේරෙනවා සති විරිය ආදීවස ශ්‍රද්ධා විරිය සති සමාධි පඤ්ඤා කියලා අපි ඒකට තින්දේ කියනවානේ එහෙනම් ඒවා අපි දන්නා අභිධර්මානුකූලව ඒ මූලිකත්වය ගන්න නිසායි ඒ විදිහට අපි ඒවට නම් ඉන්ද්‍රිය වචන කියන්නේ එතකොට අපි මේ අසකනනාස දිවකය කියන ශරීරය වලට අපි ඉන්ද්‍රිය කියලා කියනවා. නමුත් ඒ ආයතන වශයෙන් පවතිනවා කියලා. දැන් අපේ සාමාන්‍ය ජීවිතයේ ආයතනයක යම් කිසි සිදුවීම ගැන මොකද්ද කියලා අරගෙන ඇත්තටම මේ දැකීමක් දකිනවා කියලා. මම මේක දැක්ක අරක දැක්ක මට මේක මොන අරක යන කියලා කියනවා නම් ඒ කියන්නේ ආයතන සකස් වෙලා. නමුත් අපි මෙහෙම හිතුවේ තියන්නේ වාස්තවම රහතන් වහන්සේලා වෙන කතා කරන්න අයිතියක් නැහැ. නමුත් අනුමාන වශයෙන් අපට හිතන්න තථාගතයන් වහන්සේ ඉඳ තියලා තියෙනවා. මේ විදිහට හිතුවොත් මොකද මේ දේශනාවල් වලට අනුරූපවම අනුකූලවම යන විදිහට හිතුවොත් දැන් උන්වහන්සේලා රහත් වුණාට පස්සේ මේ ලෝකෙ ජීවත් වෙලා තියෙනවා. ඒ අය ජීවත් වෙන විදිය ගැන අපි අහලා තියෙනවා. ඒ විදිහට බලනහම ඒ වගේම අපේ හැමදාම අතර දේවල් තේරුම් ගැනීම උත්සාහයට බලපෑ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. එතන සඳහන් වෙනවා සේක පුද්ගලයක අසේක පුද්ගලයක මනසේ යම් කිසි අරමුණක් ඇති වුණාම මේ සලායතන තුළින් ඒක සම්පූර්ණයෙන්ම කියන උපජ්ජති මනාපම් උපජ්ජති අමනාපම්. නමුත් අවිද්‍යාව නැති කරපු නිසා සිදුවෙනදී සිදුවෙන විදියට දැකපු නිසා ඒ අයට ඒදී අර අපි යන පැත්තට යොමු වෙන්නේ නැතුව ඇති කියලා හිතනවා. ඒ ක්‍රියාසිත පමණයි කියන්නේ ඒ නැවත භවයක් හැදෙන පැත්තට යන්නේ නැහැ. නමුත් මේ සිදුවීමේ නිතයි කියන්නේ දක්නවා. ඒක හරියටම උදාහරණයක් විදිහට කරන මේක දේශනාවල මම අහලා තියෙනවා. අපි මැජික් බලන්න කියන්නේ පොඩි කාලේ ඔඩිකාවේ මැජිකේ බලන්න ගිහිල්ලා ආවම ගෙදරට ඇවිල්ලා try කරන මඩක් පුළුවන් දෙයක කරන්න කියලා. ඉතින් මැජික් කාර්යය තරම් නැත්තටම කෙනෙක් තවත් නැහැ. නමුත් දැන් ටික ටික අපි දෙමාපිය වෙනකොට ළමයව මැජික් බලන්න යනවා. දෙමාපිය වෙනකොට අපි දන්නවා මැජික් කාර්යය තමද මේක කරේ කියලා. දැන් ගිහිල්ලත් අපි මැජික් බලනවා. නමුත් මැජික් බලනකොට අර ළමයා විදිහ වින්ඩෝ කෙනෙක් අපි තදියා බලන් ඉන්න විදිහට සම්පූර්ණ වෙනවා. ඒ මානසික මට්ටම් දෙක තේරුම් ගත්තොත් ඒ විදිහේ තත්ත්වයක් වෙන්නේ නැති කියලා හිතනවා. මොකද ඇත්ත දැකපු කෙනෙක් ජීවත් වෙන විදිය වෙනස්. ඉන්ද්‍රිය සූත්‍රයේම තියෙනවා. එහෙම සිදුවෙනකොට ඒ උත්මයන්ට ලැජ්ජ හිතෙනවලු. කෙනෙක් හිතනවලු මේ වගේ තේරුම් ගත්තපු කෙනෙකුගේ මනසට මෙහෙම වෙන්න පුළුවන්ද කියලා හිතනවලු. ඉන්නහට රහතන් වහන්සේ කෙනෙකුට ඒ දේවල් වෙනස් කර ගන්න පුළුවන් කියන එක සංඥාම වෙනස් කර ගන්න පුළුවන් කියලා අත්පටිපේල පටිපේල සංඥා ආදි වශයෙන් පටිපේල අත්පටිපේල සංඥා ආදි වශයෙන් වෙනස් කර ගැනීම හැකියාවකුත් තියෙනවා කියලා. ඒ සියල්ල සිදු වෙන්න හේතු වෙන්නේ අර සත්‍ය දැක්කත් කියන එක තමයි දැන් තේරුම් ගන්න තියෙන්නේ. එහෙම නැත්නම් අවිද්‍යාව නැති වෙනකොට මේක මේ විදිහට නේද සිද්ධ වෙන්නේ කියන එක දැක්කත් කෙනෙකුට දැකීම කිසි ප්‍රශ්නයක් නෑ දකිනවා. නමුත් Taman දන්නවා මේ මෙඩිකාරය නේද මේ පෙන්නන්නේ මේක මේ විදිහට කියලා අර වගේ උදකරන නැතනේ නැතිලු. නමුත් Taman හිත ඇතුලෙන් අනිත්‍ය වෙන අනුකම්පාවෙන් අනේ ඉතින්නේ තාම මේකලන් මේ මැජික් බලනවානේ කියලා හිතලා ජීවත් වෙන ඇති කියන ඒ අදහස තමයි හිතට ආවෙතරවස් ගන්නවා. එරුවන් තමයි උදේ කිව්වාගේ අපි සාහතන් වංශයේ කට්ට ගැන කතා ගන්න ඕනේ. නමුත් ඒක අර පොඩි යොදා ගැනීමක් අපි යොදා ගන්න බලන්නේ මේ අපි මේ පැත්තේ දේවල් තේරුම් ගන්න පමණක් කියන තැනින්. ඉතින් තව ප්‍රශ්නකින් මම මානව මහත්මිය හරි පද්මසි මහත්මයා හරි ඉන්නවා නම් අහන්න කැමතියි. මේ කාරණාවම තේරුම් ගන්න දැන් මට මම කිව්වාගේ අපි අපේ පුංචි පුංචි අද්දකින් වලින් කතා කරන්න මේ හදන්නේ. එතකොට දැන් පුංචි තමන් කරනව මේ කිසියම් භාවනාවකදී මේ යෝනි අවස්ථාවකදී අපි කිසියම් මට්ටමකට මේ සංකා සම්මනවද සංඥා ගැනීම පොඩ්ඩක් සීමා කරගන්නවනේ ප්‍රවක්‍රමෙන් නේද භාවනාවක් අපි නැත්ත සාමාන්‍ය ලෝකයේ දහසකුත් සංඥා ගොඩකින් අපි භාවනාවකදී ටික ටික ක්‍රමක්‍රමයෙන් සංඥාවන් ටික සීමාවකටපත් කරගන්නවා. එතකොට මේ මම හිතනවා අපි සංකීර්ණ සංකාරයක් හදන්නෙම සංඥාවක් හේතු වෙන්නේ. මොකද සංඥාවෙන් දේව ගන්න නිසා තමයි සංකාර හදන්නේ. එතකොට මේ මානසික සංකාර අදු කරගෙන භාවනාවකදී ඉන්න අවස්ථාවේදී කිසියම් අවස්ථාවක කිසියම් කෙනෙකුට සංඥාවන් කිසියම් මට්ටමකදී භාවනා ටිකක් දුරට කරපු කෙනෙකුට සංඥාවන් නැති ප්‍රත්‍යක්යක් ඇති වෙන්න පුළුවන්. ද කියන එක මම ප්‍රශ්න විදිහට අහන්නේ පුළුවන් ද කියන ප්‍රශ්නේ. අපි ඒකට කියන්නේ වචන දෙකේ තේරුමත් මම මෙතෙන්දි මතක් කරන්න කියලා කියනවා. මම දන්නවා ඒ පැතුම් මාත්‍රෙම පුළුවන්. සංඥා නිරෝධය සහ නිරෝධ සංඥා කියන දෙක එක ලොකු වෙනසක් තියෙන බව අපි දන්නවා. ඒකට පොඩ්ඩක් ඉස්මතු කරලා කියන්න කියලා ඉල්ලා සිටිනවා පැතුම් මාත්‍රයන්ගේ. මොකද මේකත් අපි මේ කතා කරපු ආයතන කතාවට සම්බන්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ මොකද මේවා ටිකක් පැහැදිලි සාකච්ඡාවක් කතා කරලා තියෙන තැන තියෙන නිසා සම්සුමාත්‍ය උතුමාද වෙන්නවා. තේරුම් ගන්න මට ඇත්තටම අදාස් ප්‍රකාශකම අවස්ථා කාරණා දෙකක් තියෙනවා. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙට මම සම්බන්ධයෙන් කතා කරන්න. එතන දලක මාත්‍යයි අදාස් සංඥා නිරෝධයක් ගැන අපි කෘතිමව හරි අපි පුහුණුවක් වශයෙන් හරි අපි උත්සාහයක යෙදিলা తాවකාලිකවම ප්‍රතිමිකෙන් හරි සංඥා නැතුව සංඥා අඩු කරගන්නවා කියන්නේ සංඥා නිරෝධ කරගන්න හදන උත්සාහය. ඒක සංඥා නිරෝධය සංඥා අඩු කරගන්නවා සංඥා නැති කරගන්න පැත්තකට කරගන්න උත්සාහය. නමුත් නිර්වාණය කියන තැනදී එහෙම නැත්නම් අරහත්භාවයට පත් වුණා කියන තැනදී ඇත්තම සංඥාවේ සංඥා ස්කන්ධය කියන අපි ස්කන්ධ විවාහ රාශියක් තියෙන්නේ. ඒක සංඥා ස්කන්ධ කියන තැන ඒක තුල සංඥා නැති සත්‍ය සංඥා නිරෝධය නිරෝධ සංඥාව ඒක ස්ථාවරව පවතිනවා. ඒ අපි මේ විදිහට මේක එක දැනකින් අරන් පොඩක් කතා කරන්න බෑනේ. ඒ කියන්නේ අපි කියමු අපිට යමක් අපි ඇහ කියන එක විතරක් ගමුක උපකරණයක් වශයෙන්. ඒතර ඇහ කියන එකට මේ ප්‍රසාදයට මොන විදිහකින් හරි වර්ණ සටහනක් ඒක මත ඇතුනහම ඇති වෙන වෙලාවක ඒක සම්බන්ධයෙන් යම්කිසි දැනීමක් ඇති වෙනකොට ඒ දැනීම මෙන්න මේකයි. මේ අහවල දෙන්නේ එහෙම නැත්නම් මේ අහවල දෙ වගේ එකක් නේ කියලා වගේ අන්න ওই වගේ දැනීම මාත්‍රයක්. ඒක හඳුනා ගන්න බවක් ඒ ජීන්ස් එක යම් කිසි ගොඩකින් අරන් එන බවක් කියනවා. අනේ මේ සංඥා ස්කන්ධය තමයි මේකට ඉස්මතු වෙන්නේ. එතන එතකොට එහෙම ගොඩ ගහගත්ත බවක් අපි තුල තියෙනවා. ඒ ඉස්සරහට මොන වර්ණ රූපයක් ඒකට ආදේශකයක් ඒකට යමක් එහෙම නැත්නම් මේ වගේ දෙයක් නේ කියලා ගේන්න ගොඩ ගහගත්ත බවක් තියෙනවා. මේ අන්නේ ඒ සංඥා ගොඩ තියෙනවා නේද? අන්නේ මේ සංඥා මෙන්න මේවන් සංඥා ගොඩ නැති වෙන්න ඕනේ. අරහත් වෙනවා කියන්නේ මෙන්න මේම සංඥා ගොඩ නැති වෙනවා. මේක බ්ලැන්ක් මේක හිස් තැනක් වෙනවා. අන්නේ මේකට හිස් තැන කරගන්න එක තමයි නිරෝධ සංඥාවක් එතන ඉති කරගන්නවා කියන්නේ. අපි උතන සාවකාලිකව අපි යම්කිසි මෙහෙවීමකින් අපි යම්කිසි උත්සාහයක් දැරලා සාවකාලිකව එතන තේන සංඥානික අයින් කරගෙන එතන සංඥා ඇති වෙන නොදී බලයෙන් තියාගන්න ධර්ම උත්සාහයකදී තමයි අපි සංඥා නිරෝධයක් කරගන්නේ. නිරෝධ සංඥාවක් ඇති කරගන්නවා කියන්නේ අර මතක ගබඩාවක් වගේ. අපේ ගාව තියෙන ඒක සම්පූර්ණයෙන්ම හිස් කළා එතන සංඥා ස්කන්ධයේ තුල යමක් නැහැ. ඒකෝට ඇයිස්රාට යම් කිසි වර්ණ රූපයක් ඇවිල්ලා ප්‍රසාදේ වර්ණ රූපයක් සටහන් වුණා. ඒ වෙනුවෙන් යමක් ගෙන එන්න තැනක් නැති කරගන්නවා. දෙයක් ඒක තුල නැහැ අරගෙන එන්න. ඒ අහවල දෙන එක අදාසක් එන්න විදියක් නැති වෙනවා. එහෙමයි පරිසවාක්‍ය. බොහොම පිං මුදාම තාම ලස්සනට ඒක පැහැදිලි කරා. මම හිතනවා කලන්ත සමාවෙන්න බොහොම ආසයි කලන්ත රහන් ඉන්නේ නැති හොඳට පැහැදිලි කරා. ඒක හරි හොඳ ලස්සනට කිව්වා. මට හොඳට තේරුණා ඒක. ඒ දෙම මේ විනාඩි 15 තියෙන ඉඳ මම අහන්නේ. හරි. එතකොට ඒක හරියටම හරි හොඳේ. ඒක මම ඇහුවේ අනිත් එක සම්බන්ධ කරගෙන. එතකොට ඒක හරියටමයි. එතකොට අපිට ඔබතුමා කිව්වා වගේම සංඥා නිරෝධ කරගන්න පුළුවන්. සම්සිමත් මොකද? වෙයි නිරෝධ සංඥා කියලා කියන්නේ සංඥා සම්පූර්ණයෙන්ම ඒ අර පැකේජ් එක කියන්නේ ස්ටෝ එකම නැති කරගන්න අවස්ථාව. අපේ ගබඩාවම නැති කරගන්න අවස්ථාව. ඒක වෙනම කතාවක්. වෙනම තත්ත්වයක්. ඒක හොඳයි. එතන අපි සංඥා නිරෝධ කරගන්න අවස්ථාව ගැන හිතුවත් එම අපිට එම කිහිම පුංචි පුංචි දෙකක් කාගෙත් තියෙනවා. ඒ සංඥා නිරෝධ වෙනකොට අර සංඥා නිරෝධ වෙන නිරෝධ කියන්නේ සුදු කරා කියන එක නෙමෙයි නේද මම හිතන්නේ. නිරෝධ කියන්නේ මොහොතට ඒ සංඥා ටික එන්නේ නැහැ, ගිලාවේ නැහැ උඩට. එතකොට ඔන්න සංඥා නිරෝධයි. ඒ සංඥා ටික ගිලාවේ නැහැ. ඒ සංඥා නිරෝධ වෙච්ච ඒ ෂණේදී අපි ෂණ ගැන කතා ගන්න ඒ ෂණේදී එයාට රූප නැහැ, චක්කුව නැහැ, ආයතන නැහැ. අන්න සලායතනත් පොඩ්ඩක් නිරෝධ වෙලා. මම මුලින්ම සාකච්ඡාගෙන කිව්වේ සලායතන භාවනාවකදී නිරෝධ වෙන්න පුළුවන්ද කියලා. අහුවිම එහෙම අවස්ථාවක් එන්න පුළුවන්ද කියලා. හැබැයි ඒ පුද්ගලයා සලායතනේ වෙලා නිරෝධ කළා පමණයි. අවිද්‍යාව නැති කරගෙන භව නැති කරපු කෙනෙක් නෙමෙයි. එයා ඊට පස්සේ මේ භාවනාවේදී ලැබුව පොඩි අත්දැකීම පමණයි ඒක. ඊට පස්සේ එයා නැවත සාමාන්‍ය ලෝකෙට ගියන් පස්සේ එයා ඉතින් සාමාන්‍ය කෙනාම තමයි. මේ එතකොට එහෙම තත්ත්වයක් ගැන ඒක ඊගෙන අර කලින් ප්‍රශ්නෙට සම්බන්ධ කරගන්නයි මම නිරෝධ සංඥාව ගැන ඇහුවේ. ඒ ඔස්සේ පොඩ්ඩක් යමක් පැහැදිලි කරන්න පුළුවන්ද? පද්මසභාවේ ඔබතුමාට මම යොමු වෙනවා. ඒ කියන්නේ එතන අපිට ඇත්තටම අපි දැන් මෙතනදී උදාහරණයක් වශයෙන් කතා කරාට ඔය කියන උත්සාහය තුල ඒක සාමලින් සුද්ධ වෙනවද කියන එකයි ප්‍රශ්නේ. මොකද එහෙම නැති වුණොත් වේදනාවට පාටක් ගෑවෙනවා. ඒ කියන්නේ අපිට ලැබෙන විඳින් ස්වરૂපයට එක හොඳ නරක මධ්‍යස්ථේ නැත්නම් සුඛ දුක්ඛ අදුක්කම අසුක කියලා ඒ වගේ ගෑවෙනවා. එහෙම නම් ඉතින් එයා සංඥා නිරෝධ කළ නැහැ ඒ දාවි. ඒ අපි ෂණගෙන මේ කතා කරන්නේ. ඒ ෂණේදී සංඥා නිරෝධ කළ නැහැ. ඒක සම්පූර්ණයෙන්ම සිද්ධ වෙනවද කියලා මම අහුවේ ඒකයි. ඒක තමයි. දැන් අපි අභිජිලාව පදිසමාත්‍ය කියනවා නම් අපි අර ඉස්සෙල්ලා කියපු තැනින් පටන් ගත්තොත් මොකද එහාට මෙහාට නැති වෙන විදිහට අපි කියෙමු කිසියම් කාපිත සත්‍යයකින් කතා කරොත් එහෙම සංඥා නිරෝධය කියලා දෙයක් කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. නිරෝධ සංඥාව කියන්නේ වෙනම තත්ත්වයක් කියලා අපි ඒක කතා කරලා ඒක එස්ටැබ්ලිෂ් කරගත්තොත් එහෙම කිසියම් කෙනෙකුට භාවනාවකදී සංඥා නිරෝධයක් අත්දකින්න පුළුවන් කියන පදනමේ හිතුවොත් එහෙම ඒක අපි ටික් එකක් දාගමු දැන්ට. ඒක ටික් එකක් දාන්න පුළුවන්ද කියලා ප්‍රශ්නේ දවාහන්නේ මම දන්නේ නැහැ. මම හිතුව ඉත දෙක ටික් එකක් දාමු කියලා. දලපන්තය මචන් අපි මේ නිකන් ඉතලා කතා කරනට වඩා හරියටම තේරුම් අරගන්න ඕනේ. ඔය වගේ පස්සෙන් භාවනාවකදී ඇති වෙනවා කියන්නේ රූප තලයේ ධානයක්. එහෙමයි. ඒක පුළුවන් දෙයක් ඒ කියන්නේ. එතකොට ඒ தත්ත්වය සම්පූර්ණයෙන්ම ඒ ධාන මට්ටමක. ඒ කියන්නේ ඒක අපි අර බ්‍රහ්ම තලයේ ඉන්න විදිය. කොයිකාරි නේ ඒකාරි ඒක තමයි කියන්නේ. ඔව් සමාන රට මෙතන ඉන්න කල්යාණ මිත්‍රෙකුට ඔබට මට බැරි වුණත් මෙතෙන් සමාන කල්යාණ මිත්‍රෙන්න පුළුවන්කම තියෙනවා ඇති අපි දන්නේ. මේ ඔනිසර මම අපිට කිව්වා මේ ධර්ම සාකච්ඡාවන් දහස් ගණන් ගන්නවා තව මේ අහන කල්යාණ මිත්‍ර අතර ඇති එහෙම ස්පර්ශක නිසා ඒ නිරෝධ සංඥාවක් කියන දේ ස්පර්ශක හැකි දෙයක් නෙවෙයි කියන එක වැරදි නේද? ඒ කියන්නේ ඒක උත්තරන්න පුළුවන් දෙයක් ඒ ධ්‍යාන තලයකදී පුළුවන් ඇති. කියන්නේ නේද සංඥා නිරෝධේ සංඥා වචනේ සමාන වෙන සංඥා නිරෝධේ අපි ඒක ගැන කතා කරන්නේ. ඒ සංඥා නිරෝධේ පුළුවන්කම තියෙනවා යම් කෙනෙකුට. ඒතු ඒ සං ඒ කරන ඒ උත්තමයා ඒ පුද්ගලද ඒ උත්තමයාට ඒ සලායතන නිරෝධේකුත් ඒ අවස්ථාවේදී සිද්ධ වෙන්න ඕනේ නේද සංඥා නිරෝධේ සමාන්තරව. දැන් බලන්න එතනදී අපි තව මන් දන්නවට එළියෙන් දෙන්න කල්‍යාණ මිත්‍රය දන්නවා ඇති. එතකොට අසඤ්ඤ සංඥා ඒ කියන්නේ අසඤ්ඤ ඵලේ කොට යා අසඤ්ඤ ඵලයේ කොට යා කියන්නේ අසඤ්ඤ ඵලයේ කියලා අපි හිතන්නේ දැනන්නේ විඥානයේ ක්‍රියාත්මක නොවන තලයක්. එතකොට අපි ඒක මේ මනුෂ්‍යත්ව භවයේ මේ අපි ඉන්න මට්ටමට ආදේශ කරගෙන අපි හිතලා ගන්න යන එක සාධාරණද කියලා හිතලා බලන්න ඕනේ. හොඳයි. මම හිතනවා හොඳයි ප්‍රොෆෙසර් මහත්මයා අපි හිතන්නේ අපට තුමේ වුණා. හොඳයි මම ජයන්ත මහත්මයාට යොමෙන්න. ජයන්ත මහත්මයා මේ කාරණාව පිළිබඳව ඔබතුමාණන් තියෙනවා මම හිතුවේ නෑ ඒක අර අපි මේ මම හැමදාම කතා කරන උත්සාහ කරන මේ අපි ඉන්න පිළිසෙ අපි ඉන්න අපි මනුෂ්‍ය ලෝකේ අපි ඉන්න තැන ඉඳලා නමුත් අපි මේ ඉන්න තැන ඉඳලා භාවනාවේ දිපිසියම් කෙනෙකුට ස්පර්ශ කරන්න පුළුවන් නම් මේ කියන ස්ථානයන් එහෙමත් ඔබතුමාට කතා ගන්න ඕනේ මම අර මේ ලෝකෙ ඔබට කී දේවල් ගැන ඉච්චු දැනට යොමු වෙන්නේ නැහැ වගේ ජයන්ත මහත්මයා ඔබතුමාට පුරුදු වෙනවා දැන් අපි කෙනෙකුට දලවත් මහත්තයා මෙහෙමයි දැන් දෙගෙනීම තියෙන ප්‍රශ්නේ හැටියට දැන් මනස ක්‍රියාත්මක වෙන තැනකදී දැන් අපි මේ පොට්ටබාවි සූත්‍රයත් මේ ළඟදී සාකච්ඡා කරන්නේ සංඥා අභිසංඥා නිරෝධයේ කියන තැනින්ද එතනදී සැපතම අවසාන වශයෙන් කියන්නේ මේ සංඥා නිරෝධ වෙන්න නම් අර නිරෝධ සංඥාවට ගිහිල්ලා එතනින් ඊට පස්සේ කෙනින්ම අර තුන් දිහකින් කියන්නේ අනිත් අපතේ හිත ශුන්‍ය සාධි වශයෙන් නිවන අවබෝධ කරගන්නවා කියන්නේ දැන් ඇත්තටම දැන් පොඩකින් ආයතනයක් මොකද මේ පාලි වචනේ හරියට කරගෙන අපි කියන නිසා මම අතර කර ගහනවා. දැන් ඔබතුමා කියන්නේ දැන් ඊටකට මෙතුවක් මෙච්චරලා අර වස්තු මතත් එක්ක මම කතා කරපු පිටු දෙයට ටිකක් වෙනස් දෙයක්ද කියන දේ. හඳ ඒ කියන්නේ මේ සංඥා නිරෝධය කියන දේ ඒ කියන්නේ සංඥාවන් ප්‍රහින කරනවා සංඥාවන් ටික ටික ටික අඩු කරලා සංඥාවන් නැති තත්ත්වයකට භාවනා කරනවා කියන දෙයක් වෙන්න බෑ කියන එකද ඔබතුමා කියන්නේ. ඒක සිදු වෙන්න ඕනෙම විමුක්ෂ මුඛයකට ගිහිල්ලා විමුක්ෂ මුඛ තුනක් අපි දන්නවා. එතෙන්දි සිදුවනවා නිරෝධ සංඥාවක් කියන එකත් එක්ක සමාන්තර එකට කිහිටින දෙයක් නිරෝධ සංඥා නිරෝධ කියන්නේ කියන එකද ඔබතුමා කියන්නේ. ඒකට සමාන්තරව එහෙම සමාන්තරව තමයි මම උත්තරේ දුන්නේ. පද්මිත මහත්මයා කිව්ව පැත්ත ඒක මේ නිෂ්පභාකීමක් අක්මකුත් නෙවෙයි මේ මෑතක කරපු. ඔය කියලා නේද ඒ පුද්ගලික මාතේ නිෂ්පභා නෙමෙයි ඔය ඔල්ටන් අපි හිතන දෙකක් නෑ මම ඔය දෙය අර පද්මිත මහත්මයා මේ කියන එක නෙමෙයි ඒකම පුද්ගලික මාතෘ නෙමෙයි අර විදිහට දැන් මම මාව ගන්න මම හිතන්නේ එහෙමයි. මම හිතන්නේ ඔය පද්මිත මහත්මයා කිව්ව මට්ටමට. එතකොට මෙහෙමයි දැන් මනස කොහේ හරි ක්‍රියාත්මක වෙනවා නම් මෙහෙමයි අපි හිතමුකෝ දැන් සිතක් මනස ක්‍රියාත්මක වෙනවා කියන්නේ සිතක් පහළ වෙනවා. සිතක් පහළ වෙනවා කියන තැනදී අභිධර්මානුකූලව කියන්නේ අඩුම ගානේ චෛතසික ධර්ම හතක් ක්‍රියාත්මක වෙනවා. ඒකට ඒ තමයි පස්ස වේදනා චේතනා පස්ස වේදනා සංඥා චේතනා ඒකකතා ජීවිතින්දේ මනසිකා ඔය ටික අනිවාර්යයෙන්ම සිතක් පහළ වෙන තැනක තියෙන්න ඕනේ. ඒකයි දැන් අසඤ්ඤ සංවේ ගැන පද්මසි මහත්මයා කතා කරනකොට කිව්වේ දැන් සිතක් ඇති වෙන්නේ නැහැ. ඒකෝට කෙලින්ම සංඥාව විතර නැහැ. සංඥාවක් නැහැ, ස්පර්ශයක් නැහැ. ඒ චෛත්‍යක හතෙන් උපස්පත් නැහැ. කියන කිසිම චෛත්‍යයක් ඇති වෙන්නේ නැහැ. ඒකත් ඔස්සේහරි මනසක් ක්‍රියාත්මක වෙනවා නම් ඒ යම්කිසි සංඥාවක් තියෙනවා. හැබැයි ඒ සංඥාව අපි ගන්න දැන් මලක් දැකලා ගහක් දැකලා ගන්න සංඥාව වගේ මේ ලොකුවට ගන්න සංඥාවක් නෙවෙයිද නේ? යම්කිසි සංඥාවක් තියෙන්න ඕන කියන හැටි තමයි මේ අභිධර්මානුකූලව තේරෙන්නේ. ඒ විදිහම තමයි දැන්ට තේරුම් ගන්න යන්නේ ධර්මඥානය. එතකොට ආකින්ඥායතනදී මොකද වෙන්නේ? ඔව් ආකින්ඥායතනේ කියලා කියන්නේ කිසිවක් නැත කියන සංඥාවක් තියෙනවා. එම කිසිවක් නැත කියන සංඥාව තියෙනවා තමයි එතන අර චොකිය සංඥාව කියන්නේ කෙනෙක් ඉන්න බවක් තියෙනවා. එහෙම මේ සංඥාවක් තියෙනවා. කිසිවක් නැත කියන සංඥාවක් තියෙනවා. ඒක හැබැයි බොහොම සිනිඳු මේ බොහොම පොඩි සංඥාවක්. එතنين එහා ඒක තමයි චියුම් මෝ යන්න පුළුවන් සංඥාව. ඉතින් එහාට යනවා නම් සංඥාව නැති කරන නිරෝධ සමාපත්තිය තමයි යන්න තියෙනවා. තමයි පොත්පත් කියනවා තේරුම් ගන්න. හොඳයි. හොඳයි. ඒක බොහොම හොඳ කාරණාවක්. මොකද මම ඒක විශ්මතු කරලා දෙපැත්තෙන් තුඹෙන් අහා කියන්නේ මොකද මේ අපි මේක අපි ධර්ම සේවයක් නෙමෙයි කරන්නේ. මේ ඉන්න කල්ලාන මිතුපෝණ නෙමෙයි වෙනත් අයත් අහනවා. ඉතින් ඒ අයට ප්‍රශ්නයක් හැටියට ඉදිරි කරනවා තවත් හොයන්න. තවත් කතා කරන්න කල්ලාන මිතුරින්ට හොයන්න කියන මේ කාරණාව. මොකද මේ හිම වරදක් නෙමෙයි. සංඥා නිරෝධේ නිරෝධ සංඥා කියන කාරණා දෙක ගැන අපි කතා කරලා ඒක දැන් යන්න මහත්මයා ප්‍රතිපදිත විදිහට මොහොලසන්ට සංඥා නිරෝධයක් සිදු වෙන විදිහක් නැහැ. ඒ නිරෝධ සංඥා ඒ සිදු නොවි ඒ දෙක එකට සිදු වෙනා වගේ විදිහට නමුත් මේ එහෙම නැතුවත් කියවන කීවිච්ච පැත්තකුත් තිබුණා. ඒ නිසා ඒක يعني අපි තවදුරටත් හිතන්න හදන විදිහට ඉතුරු කරමු. ඒ වගේම සලායතන ප්‍රශ්නේ තවදුරටත් කල්යන විදිහට කතා කරන්න හිතන්න පුළුවන්. ඒ සලායතනයේ කියලා කියන්නේ ඇත්තටම අපි දන්නවාද අපි ටිකක් වරද්දගෙනද අපිට තාම අහපු විදිහටමද අපි හිතාගෙන තියෙන්නේ ඒක පොඩි පොඩි වෙනස්කම් කරගන්න තව ඕනද කියලා. අනේ තව තවත් අපි භාවනාවකම තෝරගත්තොත් තමයි හරි නේද? සලායතන නිරෝධ වෙනවා කියන්නේ මොකද්ද කියන දේ කියලා. සමා වෙන්න. දල තුනත් එතනට සැතර මදාස කිබ්බයි දිවස් ගන්න. අනේ හොඳයි. ඒ කියන්නේ සලායතන කියන එකට ඉස්ලාම අපි තව විදිහකට වෙන ඇන්ගල් එකකින් බලමු. සලායතන කියන්නේ ආයතන 6ක් කියන අදහසනේ. ආයතන 6ක්. ඒක අපිට තියෙන මේ ආයතන 6 අපි මේ ලෝකේ එහෙම නැත්නම් තමන් මම අපි ලෝකේ මේ හැමදේම අදාන්නේ කියන්නේ මේ ආයතන 6 එකින් එක මිශ්‍ර කරලා පටලවාගෙන හදාගන්න දේ තමයි මේ ලෝකය. තමන් ඇතුළත් ලෝකය. මේ ලෝක හදාගන්නේ මේ ආයතන 6 එකින් එක ගැට ගහගන්නේ. සමහරු මේක නිවැරදිව තේරු ගන්න. තේරුම් අරගෙන මේ ආයතන එකින් එක ගැට ගහ ගන්න නැතුව මේ ආයතන 6 වෙන්නෙන් වශයෙන් තේරුම් අරගත්තොත් එකින් එක පටලවාගෙන ගැට ගහගන්නේ නැතුව හිටියොත් අපි ඒකට කියනවා ආයතන කුසල කියලා. ආයතනේ දක්ෂ වෙනවා කියලා. අනේ ආයතනේ දක්ෂ වෙන්නේ රහත්තු රාතන් වහන්සේ. ඒ කියන්නේ ආයතන 6 එකිනෙක ගැට ගහගෙන ලෝක මවා ගැනීම වලකින තැන. ඒතර ඒ කියන්නේ ආයතන වෙන්නේ වශයෙන් පවත් ගන්න දක්ෂ වෙනවා කියලා. ඒවසක්. හොඳයි බොහොම පිං පරිස්සමට සල්සල් දෙක කොච්චර මතක් කරාද ඒක බොහොම පිං. හොඳයි. කලන්තුනේ තව විනාඩි 10ක් විතර තියෙනවා අපිට. මේ අද අපි නිහඬව තිබ්බා මේ අවසන් භාගයේදී බොහෝ කල්යන් මිතුරයන් දිරුක් මහත්මයා එහෙම සේන මහත්මයාට කතා කළෙත් නැහැ. අපි සේන මහත්මයාට කතා කළේ යමු. සේන මහත්මයා ඔබතුමා දිවෙන්නේ නැන් ඊට පස්සේ ගෞරවයෙන් දිරුක් මහත්මයා එන්න මම දෙන්නේ නැතුව ඊළඟට නැවත ප්‍රීති මහත්මයාත් පාලිස් මහත්මයාත් කතා කරන් පියා මහත්මයාට කතා කළෙත් නැහැ. මොනව කටිට කතා කරන්න පුළුවන් හොඳේ. එකක් වෙලා ඊළඟට ප්‍රසන්න මහත්මයාම කතා කරනවා. හොඳයි සේන මහත්මයා. තේරුම් ගන්න ඇති ඔයාලා දැන් තාම පොම හොඳ සාකච්ඡාවක් කරන බර ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණ තියෙනවා කියලා මට පේනවා. ඉතින් ඉන්ද්‍රිය ආයතන ගැන එහෙම ගොඩක් දේවල් කිව්වා. දැන් මම තේරුම් අරගෙන තියෙන දැන් අපි ඉන්ද්‍රිය කියන කියන්නේ ඇස දැක්කහම ඇසකින් ආකාර රූපයක් උපදිනාම ඒකේදී අපිට ඇති වෙනවා එක් චිත්‍රාත්මක වර්ගයේ ලෝභයක් නැත්නම් ද්වේෂයක් කියලා තියෙන මනාප අමනාප කියන දේවල්. ඉතින් මේක නැති කරගන්න තමයි මම උත්සාහ කරන්නේ. කියන්නේ දබුදු අම්බරෝ කියලා තියෙන විදියට ඒක සකස් වෙච්ච දෙයක් හැටියට සංකත දෙයක් හැටියට බැලීම ආත්මේ වගේම ඒක ඕලාරික කියන්නේ එකෙන් තමයි යමක් වේදනාවක් ඇති වෙනවා කියලා දැකීමත් ඒ වගේම ඒක පටිච්ච සමුප්පන්න වෙදින දැකීමත් ඒ අනුව තමයි මම බලන්නේ. ඉතින් නමුත් මෙතනදී ඉතාම හොඳින් දැන් පත්මසිල් මහත්මයා ජයන්ත මහත්මයා පිටා ජම්පුරට මේක කිව්වා. ඉතින් ඒ වගේ ටිකක් තේරුම් ගන්න ටිකක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් මම අනිත් පැත්තට අවස්ථාව දෙන්න ඉතර වෙනවා. තේරුම් ගන්න. ඔව් මම නම් ගොඩක් කිව්වෙන්න කවුද ඉන්නේ කියලා ඒකට හිතන්නේ නැති නේද? අපි පියා මහත්මයා ළඟ ඉන්න. ඒකෙන් සරණයි. අද බොහොම දේවල් අපි ඉගෙන ගත්තා. ඉතින් මම අදහස් දෙකක් කියන්නම්. මගේ අදහස් දෙකක් අරගෙන කියලා නෑ මම කිව්වා කියන්නම්. මේ අපි සංඥා විරෝධ සංඥා ගැන කතා කරා. ඉතින් අපි විරෝධ සංඥා ගැන කතා කරන්ට අපිට පොඩ්ඩක් අපි එතන නැති හින්දා අපිට එක්ස්ට්‍රාපොලස් කරේ සමස්තයන් කියන්නේ. හැබැයි එහෙම කියන්නම් මට හිතෙන දේ අපි දැනවා මේ දැන් සංඥා නිරෝධ කරනකොට අපි ඉස්සෙල් භාවනා කරලා ඔය අපි ඉස්සලේ කිව්වේ කියලා කදිස්සියව පැත්තට එන්න වෙන හැඩයක් පඩක් දැන හැදී සංඥා වෙනවා. මේක ඒකේ මොකක්ද කරලා අපට කියලා අපි අරිත පරිඥානේ කියන්නේ නැති නමුත් ඒ සංඥාව ඒ සංඥා නිරෝධ කරනකොට ඒ සංඥාව එවිට තමයි ඉති වෙන්නේ. ඒ වගේම නිරෝධ සංඥාවේ මට හිතෙනවා මේ සංඥා සම්පූර්ණයෙන්ම නිරෝධ කරන අවස්ථාව තමයි ඒක. එහෙම නම් අප දන්නවා බුදුහාමුදුරේ එහෙම ප්‍රතිස්ත්‍යස සම්මුතිය තුළ සමජියක් නේ සම්මුතිය විදිහට දැක සම්මුතිය වෙන සම්මුතිය තුළ ජීවත් වෙනවා ඒ වගේ තමයි බුදුහාමුදුර බණ කිව්වේ කිකන ගැන අනුකම්පා කරලා ඒ සම්මුතිය තුළ කිව්වා ගැන අනුකම්පා කරලා ඒ හින්දා නිරෝධ සංඥාවේ සිටිය මේ සම්මුතිය තුළ දැක සංඥා ඔය දන්ත පුළුවන් කියලා විස්තරෙන්නේ එතකොට අනිත්‍යක අපි කතා කරන්නේ ආයතන වල නිරෝධ වෙන ඉතින් එතන ප්‍රතිපත්තම සංය විචිර බලනකොට අපි අවිද්‍යාවෙන් පටන් ගත්තෝ ඉස්සරහම බලන්නේ අවිද්‍යාව හැදෙන කොහොමද කියලා මතකෙන් අවිද්‍යාව හැදිලා තියෙන විදිය අපි දෙක තුනකට බලන්න පුළුවන් අවිද්‍යාවෙන් ගලන ඉස්සන එකක් තමයි ධාතු විදිහට බලන්න පුළුවන් එහෙම නැත්නම් නෑ ඒක ආයතන වලින් වෙනම සිතලා ආයතන වලින් වෙනම සිතලා ඒක වෙනකම ගත්තොත් ඒ අපිට මේ අවිද්‍යාව දකින්න පුළුවන් එහෙම නැත්නම් තව එකක් තමයි කියන්නේ මේ සම්මුතිය මොකක්ද කියලා සම්මුතිය හොඳට දැනගත්තොත් මේ තම දැනීමේ සම්මුතියක් නේද කියලා තේරුම් ගත්තොත් ඒක කියන ඒ අතර කිසිම සංඥා කියලා හැබැයි වෙලාවට ඒක වෙලාවක් වෙනවා අපි දන්න සම්මුතිය සමාස අපට හෙන්නේ ඒ කියන්නේ නිර්බුද්ධ ධර්මයේ වුණත් මේ සත්‍යස්තර දැන ඒ සත්‍යස්තර දේවල් ඔක්කොම මේ සම්මුතිය තමයි රැකෙන්නේ ඒක සම්මුතිය හැමදාම එක සමානව තමයි සමහර තැන් මේ පටන් විදිහට තේරුම් පටන් ගන්නවා නමුත් අර මම අපි එතනට ගියේ කෙනෙකුට කියනවා මේ කුසල අකුසල දෙකේ ප්‍රසන්න නැති සත්‍යක වෙනසක් වෙන නිසා ඒ පටන් ගත්තිය එතන ඉන්නේ කියලා යනවා තමයි මේක එච්චරම එක්ස්ටෙන්ෂන් කමති නැදන් නමුත් ඒ කොහොමද මේ අපිට සම්මුතිය ක්ෂිතියට බලන්න පුළුවන් මේ ඔක්කොම සම්මුතිය මේ වෙනසක් නැහැ කියලා විනෝද පේනවා ඒ එතනට මේ යම් සුළුන් කියතම මතකයි සබන් කරන්නේ සාදු සාදු සාදු බොහොම පින් කියා මහත්මයා තමත් වැඩගත් ඔබතුමා තේම අපි අනිද්දාස් ටිකක් මීට කලින් කතා කරනවා හොඳ අපිට ගොඩක් දේවල් ඔබතුමාගෙන් ඉගෙන ගන්නත් තියෙන බව පේනවා අපි ටිකක් කලින් කතා කරන අවශ්‍ය දෙන්න අපිට මීට පසු ඒක ඈ ටිකක් වැඩිපුර කතා කරන්න අද අවසන් මොහොතේ තියාගත්තේ හොඳයි මම ගෞරවණීය වෙන්න ප්‍රීති මහත්මයා ඇස් දරන් තමයි දලොත් මහත්මයා දරුවන් කල්යාණ මිත්‍රයන්ද ඉතාමත් මගන ධර්ම සාකච්ඡාව ඉතා ගැඹුරට ධර්ම සාකච්ඡා කළා. ගොඩක් ආයතන සම්බන්ධව කතා කරනකොට මම දැනගෙන ඉන්නේ ආයතන පිළිබඳ දැකීමෙන්ම නිවන පණවනවා කියන එක වගේ තමයි මම අවබෝධ කරගෙන ඉන්නේ. ඒක තමයි කියන ආයතන පිළිබඳ දැකීමම තමයි වැදගත් වන්නේ කියන එක කියන ඒක තමයි මූලිකව අපි නිතරම කතා කරන්නේ. එතකොට ආයතන පිළිසින් දැකීම සම්බන්ධව අපි ගොඩාක් සාකච්ඡා කරා කොයි වගේද සංඥා වෙනකොට ආයතන ක්‍රියා කරන්නේ කියන ආයතන මොන ආයතනද ක්‍රියා කරන්නේ කියන එක මම හිතන්නේ ඒ සම්බන්ධව ඒක ප්‍රගුණ කිරීමම තමයි කළ යුත්තේ කියන එක තමයි ඉගෙන අපි ගොඩාක් මේ වාරවල් විකාශකයක් කළ ආකාරයට අපේ පරිණතුරු මහත්මයාට කිව්වා කියන ආයතන ගැට නොකසා ආයතන කොයි වගේද ක්‍රියා කරන්නේ කියන එකම තමයි ප්‍රගුණ කරුත්තේ කියන එක තමයි මට මම අවබෝධ කරගෙන තියෙන්නේ. තේරුම් ගන්න. තේරුම් ගන්න පිට මාර්ගය බොහොම පිං. හොඳයි දිලුක් මහත්මයා ඔබතුමාත් නැවත යොමු වෙන්න. මෙතුක් පිළ අපි සාකච්ඡා කරපු කාරණාවන් පිළිබඳව දිලිප මහත්මයා ඔබතුමාට යමක් අදහසක් අපිට එකතු කන්තියේ තියෙනවා නම් ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි එතුමා මොහොතකට ඉතිරි ගිහිල්ලා වෙන්නේ නැති අපි හොඳයි එහෙමනම් කල්යනා මිත්‍රෙන් විවෘත කරනවා හැමෝටම කැමති කෙනෙකුට කිසියම් දෙයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අහන්න ඉදිරිපත් කරන්න. හොඳයි. එහෙනම් අපි අද සාකච්ඡා නිමා කරමු. කල්යන් මිත්‍රෙන් දැනික වැඩපින් එකතුනට අද අපි සාකච්ඡා කරේ තථාගතයන් වහන්සේගේ තවත් ගුණයක් වූ අපිට ඉන්නේ දැන්. ඔව්. ඒ අපි තථාගතයන් වහන්සේගේ ගුණයන් සාකච්ඡා කරන මාසයේ මේ අනුත්තර පුරුෂ ධම්ම ශාන්ති ගුණය අපි අද සාකච්ඡා කළේ. ඉතින් ඒ සාකච්ඡාව අපි පසුව යොමු වුණා මේ පුරුෂයන් දමනය කරනවා කියන්නේම මේ තථාගත ධර්මයේ තුලින් පුරුෂයාගේ ඇත්තා වූ ඒ ලෝභ දෝෂ මෝහ වලට එකතු වෙලා මොලෝභ දෝෂ මෝහ සමග පුරුෂෙක් කරන්නා වූ ඒ ක්‍රියාවන් වල ඇතිවෙනා වූ දමනයමයි කියන දේ. ඉතින් ඒ සඳහා නම් මේ සලායතන කුදුබන්ධ වල ඇති අවබෝධය දැන් අපි ප්‍රීති මහත්මයන් මතක් කරා වගේ ඉතාමත් වැදගත් කියලා අපි තේරුම් ගත්තා. ඒ අනුව අපි සලායතන ගැන ටිකක් වැඩිපුර කතා කළා. ඒ සලායතන ගැන කතා කරනකොට අපිට සංඥා ගැන කතා කරන්න වුණා. ඒ නිසා අපි නිරෝධ සංඥා ගැනත් කතා කළා යම් සීමාවකට. හැබැයි අවසානයේ අපි ඉතුරුකලේ ප්‍රශ්නයක් උත්තරයක් නෙවෙයි. ඒ නිසා මේ භාවනා මොඩියු වෙන කල්යාණ මිත්‍රෙන්ට තවදුරටත් හිතන්න අවස්ථාවක් තමයි ඉතුරුකලේ හිතන්න කවුණක් නෙවෙයි භාවනා මොඩියු දකින්න. එහෙම එල්ලා අපි ඉතාමත්ම කෘතඥතා පූර්ව වෙනවා අපිට සමග ඉන්න ඒ කාරණාවන් බෙදා හදාගත්තු ඉදිරි සාකච්ඡාවලදී. ඉතින් එසේ කියන්නේ මම සාකච්ඡා නිමා කරන්න ගෞරවයෙන් ආරාධනා කරන ජයන්ති මහත්මයාට. ඒක තමයි. අදයි සම්දරාණන් කෙරෙන කරණයි අදත් අපි විශේෂයෙන්ම මේ දෙකක් මාසේ සාකච්ඡාවට ගන්න ලැබුවේ විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි නවාරහදී බුදු ගුණ තමයි කීක උත්තර කරගෙන යන්නේ. ඉතින් මේ නවාරහදී බුදු ගුණ සාකච්ඡා කරනකොට පේන විශේෂම දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ තිබුණ ඒ ගුණයන් හිඳ තමයි අපි අද මේ සත්‍යෙන් යන්තමින් හරි මේ සද්ධර්මයේ බිඳක් හරි මේ ආකාරයෙන් ශ්‍රවණය කරන්න සාකච්ඡා කරන්න පෙළ බිඳ තියෙන්නේ. මේ ධර්ම වශයෙන් විඳින්නේ අපේ ලැබිච්ච වාසනාවක් ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් වලින් යුක්ත බුදුරජාණන් වහන්සේගේ දෙසු ධර්මය හැදෑරීමක් නෙමෙයි ධර්මය අප කරා ටික ටික ළඟවීමක් නෙමෙයි ඒ ධර්මයට අපි ළඟවීමක් තමයි මේ සාකච්ඡා තුළින් සිදු කරන්න අදහස් කරන්නේ. ඉතින් අදත් අපි බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්මසාරති ගුණය ගැනයි සාකච්ඡාවට මුලින්ම පෙළඹුණේ. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි කාලයේ කොයි විදිහටද යම් යම් ආකාරයෙන් ඒ පුරිස ධම්මසාරති ගුණය උන්වහන්සේ පෙන්වුම් කරේ, ඒ වගේම අදට පවා අපි මේ එකතැන් වෙලා පැය දෙක පමණ කාලයක් අපිට බොහොම අසකරණාසී ජීවකය පිනවන්න ඕන තරම් අවස්ථා ලැබිලා තියෙන කාලයක මේ වගේ පැය දෙකක් මෙතනට රැස් වෙලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය තුළුවෙන් හෝ තේරුම් ගන්න දරු ප්‍රයත්නය මම හිතනවා ඒකෙන්ම අපිට තේරෙනවා අපි කොයිතරම් දමණය වෙලා තියෙනවද කියලා. මේ තරමින් හරි දමණය වෙලා තියෙන්නේ මේ බුදුදහම නිසාමයි. අර විද්‍රමාත්මේ කිව්වාගේ බුදුරජාණන් වහන්සේ ඔය දකින්න නම් ඒ ධර්මයේ දකින්න ඕනේ. ඉතින් මේ ධර්මය මේ ආකාරයෙන් අපිට සාකච්ඡා කරන්න යම් යම් අදහස් ලබා ගන්න මේ සාමාන්‍ය සිතිඳක මාධ්‍ය ජාලය ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් අවුරුදු ගණනාවක් පිට අවුරුදු 20කට ආසන්න කාලයක් පුරාම මේ ආකාරයෙන් මේ ධර්මයේ සාකච්ඡා කරමින් ධර්මයේ බෙදලා දීමෙන් අල්ලා මිත්‍යාන් ඇති කිරීමෙන් ඉතින් අපිට බොහෝ උපකාර කරලා තියෙනවා. ඒක ප්‍රෝග්‍රෑම් වෙච්ච දඩුවත් මහත්මයාට අපි මේ අවස්ථාවේදී මේ පැය දෙක පුරාම අත්කරගත්තව කුසල ධර්මයනොත් ඒ වගේම අපෘතින් කරගන්නා සීල කුසල ධර්මයනොත් අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් වීමෙන් වහවහ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා, ඔබගේ පෞලුවේ සමතද ඒ උතුම් අවස්ථාව උදා වේවා, චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා. ඒ වගේම අපිට නොයෙකුත් සම්දෙනි උදව් කරන කල්යාණ මිතුරු මිත්‍රයන් ඉන්නවා. චිත්‍රවාදී ප්‍රශ්න මහත්මිය නිතරම අපිට අනුග්‍රහය දක්වනවා මේ වගේ සාකච්ඡා මෙහෙවීමෙන්. ඒ වගේම අධ්‍යක්ෂින් හා ධර්ම කොටස් මතුතර දීමෙන්, ඒ වගේම පද්මසිරි මහත්මයා අපිට නිතරම අනුග්‍රහ දක්වනවා මේ ධර්ම දේශනා සූදානම් කර දීම සඳහා කැප වෙනවා. ඒ වගේම මේ සාකච්ඡාව පණ ගන්නවා. විශේෂයෙන්ම විවිධ පැති වලින් අපි සාකච්ඡා කරන බවත් තේරෙනවා. අපි හැමෝගෙම දැනුම අධ්‍යක්ෂීම් හරහා තමයි හැම පැත්තෙම කෙනෙක්ගේ අදහස් මතුවෙන්නේ. ඉතින් සමහර විටක අපි අහලා නැති දේවල් මෙතෙන් දිහාන් ලැබෙනවා සමහර වෙලාවට අහපු දේවල් නැවත නැවත අහන්න ලැබෙනවා ඒ වගේම වෙන්නේ අපිට සෞදාපුදුරට ශක්තියක් අතු කර ගැනීමයි නොතේරිච්චයන් සෞදාපුදුරට තේරුම් කර ගැනීමයි ඉතින් ඒ ආකාරයෙන් මේ දහම් මණ්ඩලයේ ඉතාමත්ම උදව් වෙනවා අපිට මේ මාර්ගයට මේ මාර්ගයේ අපිව රඳවා ගන්න මේ මාර්ගයේ තවදුරටත් ඉස්සරහට යවන්න. ඉතින් ඒ හැම දෙයක්ටම මූලික හේතු වෙන්නේ මේ ඔබ සමගී සහභාගීත්වය. නැත්නම් මේක සාකච්ඡාවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද සහභාගී වෙච්ච සියලු දෙනාටම මේ වැඩසටහන් ප්‍රශ්න වලින් හරි අදහස් වලින් ඉදිරිපත් වෙච්ච ඒ වගේම නිහඬතාවයෙන් හෝ අපහාර ඇදී හිටපු හැමතෙම කෘතවේදී වෙමි. අද දවසේ සාකච්ඡාව මේ ආකාරයෙන් නිමාවටපත් වෙනවා. එක දවසෙත් මම හිතනවා සුපුරුදු දේලාවට සාකච්ඡාවක් සියයි ඒකට සම්බන්ධ වෙන්න සාවාදන කරමින් නිහඬ වෙනවා හැමෝටම තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි කල්ලාන විසින් සාදු සාදු තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි තෙරුවන් සරණයි